නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදකම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු සාදු සාදු ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත් මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි සසරේ ඇවිදගෙන ආපු ඉපදීපද මැරෙමින් ආපු මේ ගමනේදී මේ ලැබූ මනුස්ස ජීවිතයේ ලකු වාසනාවක් උරුම කරගත් එකක් ඒ වාසනාව තමයි අපට ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන අසා දැනගෙන අපිට උන්වහන්සේ ගැන චිත්ත ප්‍රසාදය ඇති කරගන්නට පුළුවන් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා එක්තරා අවස්ථාවකදී දිව්‍ය ලෝක දෙවිවරු ආයුෂ ඉවර වෙලා චුත වෙන්න ලං වුණාම ඒ දෙවිවරු හැඳගෙන ඉන්න දිව්‍ය සලු කිලුට වෙනවා. මල් මාලා පර වෙනවා. ඇඟෙන් දහඩිය ගලනවා. දිව්‍ය සැපේ හිත පිහිටන්නේ නැහැ. එතකොට අනිත් දෙවිවරු දන්නවා දැන් මේ දෙවියා චුත වෙන්නයි යන්නේ. අනිත් දෙවිවරු මෙයාව වට කරගන්නවා. වට කරගෙන කියනවා දෙවිය දැන් ඔබ චුත වෙන්න ළඟයි. දැන් ඔබ යන්න ස්වර්ගයට. එතකොට දෙවියන් ස්වර්ගය කියලා සැලකුවා මිනිස් ලෝකය. ඊට පස්සේ දෙවිවරු කියනවා ඔබ ස්වර්ගයට ගිහින් උතුම්ම ලාභය ලබන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ තෝරලා දෙනවා ඒක. මහණෙනි දෙවියන් උතුම්ම ලාභය කියලා සැලකන්නේ මනුස්ස ලෝකයට ආවට පස්සේ ඒ මිනිස් ලෝකේ උපන් මිනිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලවත් චිත්ත ප්‍රසාදය ඇති කරගන්නවා නම් ශ්‍රද්ධාව ඇති කරගන්නවා නම් අන්නේ ශ්‍රද්ධාලාභේ තමයි උතුම් ලාභය. ඊළඟට මේ දෙවිවරු කියනවා දෙවියේ උතුම් ලාභය ඔබ ලබාගෙන ඒ උතුම් ලාභය තුල ස්ථාවර වෙලා ඉන්න. මේ ලෝකෙ කිසි දෙවියෙකුට මාරයෙකුට බ්‍රාහ්මණයෙකුට සමන බ්‍රාහ්මණයෙකුට විනාශ කරන්න බැරි විදියට ඔබ මේ ශ්‍රද්ධාව තුල පිහිටන්න, ස්ථිරව පිහිටන්න. එතකොට මේ ශ්‍රද්ධාව තුල ස්ථිරව පිහිටනවා කියන්නේ සෝවාන් වීම. ඔන්න ඒ කරුණු ටික තමයි චුත වෙන්න ලඟුණු දෙවියන්ට දෙවිවරු කියන්නේ. දෙවියන් විසින් ස්වර්ගය යයි වර්ණනා කරන ලද මිනිස් ලෝකේ දැන් අපි ඉන්නවා. දෙවියන් විසින් ලාභයක් කියා වර්ණනා කරන ලද ශ්‍රද්ධාවට දැන් අපි පැමිණිලා ඉන්නවා. ඒ ශ්‍රද්ධාව තුළ ස්ථාවර වෙන්න කියන කරුණට නූණෙති අය පැමිණිලා ඉන්නවා. පින්වත්නි, ශ්‍රද්ධාවේ ස්ථාවර වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි ඇති විචිකිච්ඡාව නැති වෙලා අවබෝධින්ම චිත්ත ප්‍රසාදය ඇති වෙලා. මේ ධර්මයේ තුල යම් කිසි කෙනෙකුට සෝවාන් වෙන්න ලැබුණොත් එයාගේ ජීවිතයේ ප්‍රශ්න වලින් සියයට අනූ නමයකු දසම නමයක්ම ඉවරයි. ප්‍රශ්නවලින් නෙමෙයි දුක්වලින්. එහෙම හිතන්න කාරණාවක් තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ මුංගෙට තරමේ පුංචි ගල්කට හතක් පේලියට තිබ්බා. පේලියට තියලා විශාල දැවැන්ත සිනේරු පර්වත රාජයා ගැන බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි මේ ගල්කට හත වගේ, මේ මුංගෙට තරමේ ගල්කට හත වගේ කී ගුණයක් මේ මහා විශාල හිමාල පර්වතේ විශාලද, ලොකුද, කී ගුණයක් ලොකුද? භික්ෂුන් වහන්සේලා කිව්වා, අනේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේක කොයිතරම් විශාලද කියලා ප්‍රමාණය අපිට ගණන් කරලා කියන්න බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි යම් කිසි කෙනෙක් සෝතාපන්න වුණොත් එයා අවසන් කරපු දුක මේ මහා පර්වතේ වගේයි. එයාට විඳවන්න තියෙන දුක මේ මුංගෙට තරමේ ගල්කට හත වගේ. එතකොට සියයට ගණන් බැලුවොත් එහෙම සෝතාපන්න වෙච්ච කෙනෙකුට විඳවන්න තියෙන දුක සියයට එකක්වත් නැති තරම්. එයා අවසන් කරපු දුක සියයට 99කුත් දසම 9කටත් වැඩි තරම්. එතකොට බලන්න, ඉබඳු දෙයක් මේ ඉපදීපදේ මැරෙමින් යන ගමනේදී අපිට ලබා ගන්න නැත්නම් ඒක අනිත් ලබන සියලු දේවල් වලට වඩා අපේ ආරක්ෂාව පිණිස, අපේ රැකවරණය පිණිස, අපට පිළිසරණ පිණිස හේතු වෙන්නේ නැද්ද? හේතු වෙනවා. මෙයින් අපට පැහැදිලිව පේනවා මේ ලෝකේ අනිත් මොනවා කතා කළත් ස්ථිරම විසඳුම තියෙන්නේ මාර්ගඵල ලැබීමෙන් විතරයි. වෙන කිසිම වෙලාවක අපට ස්ථිර විසඳුමක් කරා යන්න ලැබෙන්නේ නැහැ. මේ නිසා අපිට ඒ සඳහා යන්න තියෙන දුර්ලභ මගක් පෑදුනා. ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවල් අහන්න ලැබෙනවා. පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේ ගැන අපි දැනගන්නේ බුද්ධ දේශනාවලින්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී මේ දේශනාවන් කොටස් 9කට සකස් වෙලා ගොනු වෙලා තිබුණා. ඒ කොටස් 9ට කොමක්ද කියන්නේ අපි? නවාංග ශාස්ත්‍රු ශාසනය. අංග 9කින් යුතු ශාස්ත්‍රු ශාසනය. ඒ තමයි සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වේදල්ල. මේවයින් දැන් අපි මේවට අයිති දේවල්, මේ නවාංග ශාස්ත්‍රු ශාසනයට අයිති දේවල් අපි කතාබස් කරනවා. සුත්ත කිව්වේ සූත්‍ර දේශනා. ගෙය්‍ය කිව්වේ ගාථා සහිත වූ සූත්‍ර දේශනා. වෙය්‍යාකරණ කිව්වේ ගාථා රහිත වූ දේශනා. ඊළඟට සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා කිව්වේ ගාථාව නම් වූ දේශනා. ඉති උත්තක කිව්වේ මෙසේ පවසන ලද්දේ කියලා විශේෂ කොට වදාරන ලද දේශනා. උදාන, ප්‍රසාද සංවේග අවස්ථාවල් වලදී උදුමුවින් निराයාසයෙන්ම නිකුත් වෙන ධර්මය. ජාතක, උන්වහන්සේගේ පෙර ජීවිතය ගැන සඳහන් තොරතුරු. අද්භූත ධම්ම, බුදුවරුන්ට අදාළ වූ ආශ්චර්ය අද්භූත දේවල්. වේදල්ල, ප්‍රශ්නෝත්තර, ධර්ම සාකච්ඡා. මේවෙන් තමයි ධර්ම සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේවයි අපිට අවධානය යොමු නොවෙච්ච කාරණයක් ගැන මම අද මතක් කරන්න කල්පනා කළා. ඒ තමයි අද්භූත ධම්ම, ආශ්චර්ය අද්භූත කරුණ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හරීම ආශ්චර්යයි, අද්භූතයි, පුදුම සහගතයි. පින්වත්නි, මේ ලෝකේ පුදුම සහගත දේවල් කීයක් තියෙනවාද? අපෙන් අහන්න ඉස්සර වෙලා, පුදුම සහගත දේවල් 7ක්ලු 8ක්ලු. පුදුම සහගත දේවල් දැන් චීනු තාපය බැඳා. මේකේ පුදුම සහගත දෙයක් තියෙනවද? පුදුම සහගත දෙන්නේ ගලින් ගල ගොඩනගල මොකද්ද වඳින්න බැරි? පුදුම සහගත දේවල් තියෙන්නේ එකයි. ඒ තමයි මේ මහා භද්‍ර කල්පේ, මේ යුගයේ 23 මහා පුරුෂ ලක්ෂණ වලින් යුතු බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වීම. ඉතින් උන්වහන්සේ ආශ්චර්ය අද්භූත කාරණා ගැන උන්වහන්සේම දේශනා කරනවා. ආචාර්ය අබ්බූත ධම්ම සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ ඒකේ සඳහන් වෙනවා භික්ෂුන් වහන්සේලා එකතු වෙලා කතා වෙනවා. ආයුෂ්මත්නි, මේ බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවය හරීම ආශ්චර්යයි, මහා ඉර්ධිමත්, පුදුම සහගතයි. අතීතයේ මේ කිසිවෙක් නොදන්නේ කාලේ වෙලිතලාවෙන් වැසී ගිය අතීතයේ බුදුරජාණන් වහන්සේලාගෙන මතු කර කර අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළානේව කවුරුවත් දන්නේ නැති අසිරිමත් දේවල්. මේක අහගෙන හිටපු ආනන්ද හැඳුරු කියනවා, අච්චරියා චේවාවුසු තථාගත අච්චරිය ධම්ම සමන්නාගත අබ්බුතා චේව ආවුසු තථාගත අබ්බුත ධම්ම සමන්නාගත චාති. ආයුෂ්මතුනි, තථාගතයන් වහන්සේලා ආශ්චර්යයි, ආශ්චර්ය ධර්මයන්ගෙන් යුක්තයි, අද්භූතයි, අද්භූත ධර්මයන්ගෙන් යුක්තයි. ඉතින් මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට දැනගන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දේ ඔබ ආශ්චර්ය අද්භූත කරනු අහලා තියෙනවනේ තථාගතයන් වහන්සේ ගැන. එසේ ස්වාමීනි, මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් තමයි මේවා අහලා තියෙන්නේ. මං අහලා තියෙනවා බෝසතාණන් වහන්සේ තුසිත දිවී ලෝකී පුදුනිත් මනාකොට සිහිනුවණින්මයි කියලා. තුසිත දිවී ලෝකේ වැඩ සිටියේ මනාකොට සිහිනුවණින්මයි කියලා. තුසිත දිවී ලෝකේ අවශ්‍ය ඇති තාක් ඉඳලා ඒ තුසිත දිවී ලෝකෙන් චුත වුණේත් මනාකොට සිහිනුවණින්ම යුක්තව චුත වෙලා කියනවා. අර මෑණියන්ගේ මහමායා දේවියගේ කුසේ පිලිසිඳගත් ආශ්චර්ය අද්භූත කාරණා පුදුම විදිහට ඒක රාසි වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ වටා. ඒ මෑණියන් දිහා බැලුවා. ඒ මෑණියන්ට වයස තියෙන්න ඕනේ ඒ බෝසතාණන් වහන්සේ පිලිසිඳ ගත්තට පස්සේ මාස 10යි දවස් 7න් ආයුෂ සීමා වෙච්ච මව් කෙනෙක් වෙන්න ඕනේ. ඒ ඔක්කොම ගානට එකතු වෙලා ඉන්න ඕනේ වෙලාවට. එහෙම වුණා. බොහෝම සිහිනුවණින් බෝසතාණන් වහන්සේ ඒ මහමායා දේවියගේ කුසේ පිලිසිඳ ගත්තා. ඒ පිලිසිඳ ගන්න වෙලාවේ මේ ලෝකේ මේ මහා පොළව හෙල්ලුම් කෑවා. ලෝකාන්ත නරකේ ඝනාන්ධකාරයේ පිරි ලෝකාන්ත නරකේ පවා එළිය විහිදිලා ගියා. ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි. ඒ මව කුසේ පිලිසිඳ ගත්ත දවසේ ඉඳලා ප්‍රකෘතියෙන්ම බෝසත් මාතාව පන්සිල් රකින්න කෙනෙක්. එතුමියගේ අතින් සතෙක් මැරෙන්නේ නැහැ. සොරකමක් කෙරෙන්නේ නැහැ. වර්ධිකාම සේවනයක් තබා පුරුෂයෙකු කෙරෙහි රාගසිතක්වත් හටගන්නේ නැහැ. බොරු කියවෙන්නේ නැහැ. මත්පැන් මත්ද්‍රව්‍ය අහලකටවත් ගන්නේ නැහැ. ප්‍රකෘතියෙන්ම සීලවන්තයි. ආශ්චර්ය අද්භූත දේවල් මේ. එතකොට ඊළඟ එක තමයි මේ අම්මා මේ බෝසත් මාතාවගේ කුසේ දරුවා වැඩෙද්දී ඒ අම්මා දරු සුරතල් බලන්නේ දරුවා මව් කුසේ සිටිද්දිමයි. මව් කුසේ ඉන්න දරුවත් එක්ක මේ අම්මා කතා කරනවා. මේ අම්මත් එක්ක දරුවා කතාබස් කරනවා. දරුවව පේනවා. අම්මා දරු සුරතල් බැලුවේ දරුවා මව් කුසේදී සිටිද්දි. ආශ්චර්යයි. එතකොට බලන්න මේ බෝසත් මාතාව තුලත් මේ ආශ්චර්ය ඇති වුණා. ඒ ලුම්බිනි සල්වනේට ගියපු දවසේ සාල වනෝද්‍යානයේ සිරි නරඹමින් මේ අම්මා ඇවිදගෙන යද්දි මේ අම්මට තේරුණා මේ අමුත්තක්. මේ අම්මා හිටියේ සල් ගහක් ළඟ. මේ අම්මට සල්ලත්තක් අල්ලගන්න ඕන වුණා. දැන් මේ අම්මා අත ඉස්සුවා. සල්ලත්තට අත උසමදි. මොකද වුනේ? සල්ලත්ත පාත් උනා. ආශ්චර්ය නැද්ද? ඒව තමයි ආශ්චර්යය. ඒ වෙලාවේ බෝසත් මාතාව සල්ලත්ත පාත් වෙලා අල්ලගෙන හිටගෙන ඉඳෙද්දි බෝසතාණන් වහන්සේ මිනිස් ලොවට බිහි වුණා. ඒ මොහොතේත් මහ පොළොව හෙල්ලුම් කෑවා. ලෝකේ පුරා දේවානුභවයේ ඉක්මවා ගිය ආලෝකයක් පැතිර ගියා. ඒ සැනකින්ම මේ දෙපැත්තින් දිය දහරා දෙකක් අහසට පැන නැංගා. උල්පතක් ඇති වුණා මේ එක පැත්තකින් අහසට වතුර පාර විදිනවා. ඔව් රස්නි උල්පතක්. රස්නි වතුර. ඒ වතුරෙන් මේ අම්මයි පුතයි නැවෙනවා. අනිත් පැත්තෙන් තව උල්පතක් අහසට පැන නැංගා. ඒකෙන් ඔව් සිසිල් වතුර. අම්මයි පුතයි නැවෙනවා. මේ උල්පත් දෙක තිබිලා තියෙනවා පින්වත්නි අවුරුදු 1000ක්. එතකොට අර හියුන්සියන් කියන මේ සංචාරක භික්ෂුව ක්‍රිස්තු වර්ෂ 500 සීවසේ ලුම්බිනීට යද්දී ඒ උල්පත් දෙක තිබිලා තියෙනවා. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය. ඊට පස්සේ හතරවරන් දෙවිව මහා බ්‍රහ්මයා තමයි උන්වහන්සේ අතට ගත්තේ. ඊට පස්සේ හතරවරන් දෙවිවරු අම්මගේ අතට දුන්නා. අම්මා දරුවා අතට ගන්නකොට දරුවා අතින් ලිස්සලා බිමට හිටගත්තා. හිටගෙන මොකද කළේ? උතුරු දිශාවට පියවර හතක් ඇවිදගෙන ගියා. පියවර හතක් ඇවිදගෙන ගිහින් අහස දෙසට ඇඟිල්ල දිගු කළා. ගාථාවක් ප්‍රකාශ කළා. අග්ගු හමස්මි ලෝකස්ස ජෙට්ටු හමස්මි ලෝකස්ස සෙට්ටු හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්භවෝ. මේ වගේ මහා ගාම්භීර වූ ප්‍රකාශයක් මේ දරුවා කළා. මේක දැනුනේ මේ ලෝකෙට විතරක් නෙමෙයි පින්වත්නි, රජතුමාට සම්බන්ධ රාජමාලිගාවට යන්නේ රාජ ඍෂිවරයෙක් හිටියා අසිත කියලා. එදා මේ අසිත හිටියේ දවල් කාලේ දිවා කාලේ ගත කරන්න ගිහින් හිටියේ තවුතිසා දිව්‍ය ලෝකෙට. දැන් බලන්න ඒ කාලේ මිනිස්සුන්ගේ තත්ත්වය. එතකොට අසිත ඍෂිවරයා දවල් කාලේ විවේකයෙන් ගත කරන්න ගියේ කොහෙද? තවුතිසා දිව්‍ය ලෝකේ. තවුතිසා දිව්‍ය ලෝකෙට ගිහින් විවේකයෙන් ඉන්නකොට මහා ප්‍රීති ഘോഷාවක් ඇහෙනවා. බැලුවා. බැලින්නම් දෙවිවරු දිව්‍ය සලු එහාට මෙහාට කරකවමින් විසිල් ගගහ ප්‍රීති ഘോഷා කර කර මේ දෙවිවරු නටනට මහා ප්‍රීති උත්සවයක්. මේ අසිත ඍෂිවරයා ඒ දෙවිවරු ළඟට ගිහිල්ලා කියනවා, පින්වත් දෙවිවරුනි, හරී බුදුමයි, මෙතෙක් කලකට මා දැකලා නැහැ. සුරාසුර යුද්ධයේදී අසුරයන් පරදවා සුරයන් ජයගත්ත දිනේදීවත් මා දැකලා නැහැ මෙවැනි ලුමුදහා ගැන්වෙන ආකාරයේ ප්‍රීති උත්සවයක්. මොකද්ද මේකට හේතුව? අර දෙවිවරු එක හඬින් කෑ ගහලා කියනවා, පින්වත, මේ ලෝකේට උතුම් මැණික, මේ තුන් ලොව දකිනා එකම ඇස, ලෝකේ මහාර්ග මනුෂ්‍ය රත්නය අන්න කපිල වස්තුවේ ලුම්බිනි සල්වනේ පහළ වුණා. පහළ වුණා කියනවා ඒ උන්වහන්සේ මේ මහා භද්‍ර කල්පේ ලෝකේ එළිය කරන මහා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා චතුරාරි සත්‍යේ නම් වූ ධර්ම චක්‍රය ලෝකේ පුරා පතුරවා හරිනවා කියලා හඬ නගා කිව්වා. අසිත තාපසයා හරිම ප්‍රීතියට පත් වෙලා දිවි ලෝකෙන් නික්මිලා සැනකින් මනුස්ස ලෝකෙට ආවා. අවිල කෙලීම ගියා රාජමාලිගාවට. රජතුමනි, පුත්‍රුණක් ලැබුණා කියලා ආරංචි. මමත් කැමතියි මේ දරු සිඟිත්තාව බැහැ දකින්න. හොඳයි ස්වාමීනි කියලා රජුරු අරගෙන ආවා. මේ බෝසතාණන් වහන්සේ බෝසත් කිරි කැටියා අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා පෙන්නනකොටම මේ පොඩි දරුවාගේ කකුල් ගිහිල්ලා රැඳිලා හිටියා අර අසිත ඍෂිවරයාගේ ජටාවේ. ඍෂිවරයා මේක හොඳ නිමිත්තක් කල්පනා කළ රජතුමනි, මගේ දෑතට දෙන්න මේ දරු සිඟිත්තා. ඍෂින් වහන්සේගේ දෑතට ගත්තා. රන්වන් පාටින් බබලන නිල් පාට ඇස් ඇති. දැන් එකිනෙක බැලුවා මහපුරුෂ ලක්ෂණ පේනවා. නිල් පාට ලොකු ඇස් ඇති දරු සිඟිත්තිය. කිති කැව්වා. පුංචි කට ඇරලා hina වුණා. උඩුවෙන් දී දත් 20යි. යටියෙන් දී දත් 20යි. වීසති වීසති සේත සුදන්තෝ. චූටි සිරිපතුල් බැලුවා අතට අරගෙන රෝස පාට සිරිපතුල්. චක්ක වරංකිත වරත්ත සුපාදෝ. සක්ලකුණෙන් යුතු සිරිපා යුග. පුංචි ඇඟිලි බැලුවා. පුංචි දිග ඇඟිලි. ඊළඟට බලනකට බලනකට පේන්න ගත්තා ටික ටික මහා පුරුෂ ලක්ෂණ. දරු සිඟිත්තා දිහා බලාගෙන ප්‍රීතියෙන් හිනෙහුණා. දරු සිඟිත්ත රජුරුවන්ගේ අතට දුන්නා. අඬන්න පටන් ගත්තා. රජුරු වැහුවා, ඍෂිතුමනි, ඇයි ඔබ වහන්සේ හිනා වුනේ? හිනා වුනේ මහරජාණනි සතුටු වෙන්න. කල්ප ගානකට සතුටු වෙන්න දෙයක්. මනුස්ස වර්ගයාටම සතුටු වෙන්න දෙයක්. මේ ඉන්නේ බුදු කෙනෙක්. ඇයි ඔබ වහන්සේ ඇඬුවේ? රජතුමනි, මට මේ බුදු කෙනෙක් පහළ වෙලා චතුරාරි සත්‍ය ධර්මේ නම් වූ ධර්ම චක්‍රය පවත්වද්දී දකින්න වාසනාව නැහැ. මං එතකොට මැරිලා. මං ඒ ගැන තමයි හැඬුවේ. බලන්න කොයිතරම් ආශ්චර්ය ජනකද. ඒ සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 29 වෙද්දී මේ මනුස්ස ලෝකේ කිසි කෙනෙක් හිතන්නේ නැති විදියට ජීවිතය ගැන හිතලා ඉවරයි. ජීවිතය ගැන තේරුම් අරගෙනත් ඉවරයි. කාටවත් අවබෝධ නොවෙච්ච දේ මිනිස්යාගේ ප්‍රශ්නේ මොකද්ද කියලා අවබෝධ කරගෙනත් ඉවරයි. ඒ තමයි උපන් සත්වයා ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා, මැරෙනවා. කෝමේකට විසඳුමයි. අවුරුදු 29 දී අබිනික්මන් කළා, මහා බිනික්මන්. චන්නට කතා කළා, චන්න අපි දැන් යන්න ඕනේ. මේ ලෝක සත්‍යයගේ විමුක්තිය උදෙසා මට මේ මාලිගාවෙන් අවසර අරගෙන යන්න නැහැ. මෙහෙම හරි මම යන්න ඕනේ. දිවාරය දෙකේම හැම දොරටුවකම දොරටු පාළුව රැකවල්ලාගෙන ඉන්නවා. එදා රාත්‍රී දොරටු පාළුව හොඳටම නිදි. අස්වැ පිටේ නැගිලා යනකොට අස්වැගේ කුර පොළවේ වදිනවා, සද්දය ඇහින්නේ. ආශ්චර්ය නැද්ද? ඒ හැම දොරටුවක්ම වහලා තිබුණේ එදා යනකොට දොරටු ඇරලා. අන්තිමේදී උන්වහන්සේ අනුමවා ගඟෙන් එතර වෙලා ගිහින් ගිහි බන්ධන ඉවත් කරලා ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත් වුණා. කාගෙන්වත් විසඳුමක් නැහැ. විසඳුමක් හොයාගෙන තමන්ම වෙහෙස මහන්සි ගත්තා. දුෂ්කර ක්‍රියා කළා. අපි නම් කෑම නැතුව ඉඳී ඕන්නම් වැඩිම වුණා දවස් 5ක් සතියක් ඉඳී. ඊට පස්සේ අපිව එක්කගෙන කවුරු හරි යන්න ඕනේ. එක්කෝ අපිව, ඔව්, අපිව දොක්කගෙන යන්න ඕනේ. නිකන් යන්න බෑ අපට, ඇවිදගෙන යන්න බෑ. නමුත් බෝසතාණන් වහන්සේ එහෙමද? අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. කොච්චර ශරීරයේ කෙට්ටු වුණාද කියන්නේ. බඩ අතගාද්දී කොඳු යට පේලියේ අතට අහුවෙනවා. ඇස් දෙක යටට ගිලුණා ලිම් පතුලක තියෙන වතුර ටිකක් වගේ. මේ හිස් කබල සම්පූර්ණයෙන් වේලිලා ගියා. වේලිච්ච ගස්ලබු ගෙඩියක් වගේ. ශරීරේ මවිල් කුණු වෙලා අතට ආවා අතගාද්දී. අපේ වාසනාවට, ලෝක වාසනාවට මහා බෝසතාණන් වහන්සේගේ අන්තිම ආත්ම භාවය නිසා ජීවිත අන්තරායක් සිද්ධ වුණේ නැහැ. ඒකත් ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි. විසක්පුන් පොහෝ දවසක් ආවා. උන්වහන්සේ කාටවත් සොයාගන්න බැරි දෙයක් සොයාගත්තා. ඒ වෙනකොට ඒ තමයි මේ ඇසකන නාසයේ දිවකය මනස තියෙනකන් දුක තියෙනවා. මේකෙන් නිදහස් වෙන්න ඕනේ. නිදහස් වෙන්න බෑ. නිදහස් වෙන්න දෙන්නේ නෑ කෙනෙක්. සේනා සහිත මාරයා. එහෙම කෙනෙක් ඉන්නා බව හොයාගත්තා. අවබෝධ කරගත්තා. එයත් එක්ක කතා බස් කළා. හඳුනගත්තා. විසක්පුන් පොහෝ දවසේ ඒ සේනා සහිත මාරයාව පරාජයට පත් කළා. මේක ආශ්චර්ය අද්භූත දෙයක් නෙවෙයිද? කොතරම් ආශ්චර්යයිද කියන්නේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච දා සම්බුද්ධත්වයට පත්ුනේ යම් වෘක්ෂයක් සෙවණේද, ඒ වෘක්ෂයේ පවා බෝධිය බවට පත්ුණා. ඒ වෘක්ෂයට පවා බෝධි වෘක්ෂය කියන නම ලැබුණා. ඊට පස්සේ ඒ බෝධි වෘක්ෂයේ පවා ආශ්චර්ය නැද්ද? ආශ්චර්ය තියෙනවා. මේකයි පුදුම වැඩි. මිහිඳු මහ රහතන් වහන්සේ පණිවිඩයක් යවුවා. සංගමිත්තා භික්ෂුණියත් ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛාවකුත් වඩම්මවන්න කියලා. සංගමිත්තා දරුවනි, අශෝක රජුරෝ ධර්මාශෝක රජතුමා තම දියණියට කිව්වා, පින්වත් භික්ෂුණිය, අයියන්ගේ පණිවිඩයක් කියවලා තියෙනවා, ලංකාවට වඩින්න කියලා. පියාණන් වහන්සේ මං යන්නම් කිව්වා. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහින් කිව්වා, ස්වාමීනි, ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ශාඛාවක් එවන්න කියනවා. බෝධි ශාඛාවක් කොහොමද එවන්නේ? රජ්ජුරුව රන් තහඩුවකින් පාත්‍රයක් නිම කළා. නිම කළා දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේ යට ඒ පාත්‍රයට පස් දාලා සකස් කළා. රහතන් වහන්සේලා වැඩ හිටියා. ලංකා ධරණී තලයේ බුද්ධ ශාසනය පිහිටනවා කියලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක් ගැන අපි අහලා තියෙනවා. මේ නිසා මේ දක්ෂින ශාඛාව ඉරිදි බලෙන් කැපිලා පිහිටාවා කියලා. ඒ දක්ෂින ශාඛාව ඉරිදි බලෙන් කැපිලා අර පාත්‍රී පිහිටියා. ඊට පස්සේ පාත්‍රී සමගයේ දක්ෂින බෝධි ශාඛාව අහසට පැනනැංගා. වලාකුළුකින් වැහිලා ගියා. දවස් 7ක් ඔව් ස්තුති පූජා පැවැත්තුවා. 7 වෙනි දවසේ ඒ බෝධින් වහන්සේ රම් පාත්‍රී සමග පහලට වඩිද්දී මුල් ඇදලා. අන්නේ බෝධින් වහන්සේ තවමත් අනුරපුර උඩමළුවේ ජීවමානව වැඩ සිටිනවා. ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ සෑම අස්තියක්ම දැවිලා ගියා. දැවිලා ගියපු අස්ති අතර ඉතුරු වුණා අස්ති. ඒවට අපි කියනවා 13 වහන්සේලා. ඒ 13 වහන්සේලා අතර තිබුණා දන්ත 13 වහන්සේලා. කලිගු රට සදහැවත් බෞද්ධයින් ඒ දන්ත 13 වහන්සේ නමක් වන්දනා කර කර ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික රජ කෙනෙක් නින්දා අපහාස කරන්න ගත්තා. මේ පිරිස එකතු වෙලා දත් ඇටයකට වඳිනවා. අරන් වරෙන් කිව්ව ඒ දත් ඇටය මං කුඩු කොල්ල පෙන්නන්නේ. දන්ත 13 වහන්සේ වැඩැම්මුවා. මේ රජ්ජුරුව මොකද කළේ? කුළු ගෙඩියක් අතට ගත්තා. කිනිහිර මත ඒ දන්ත 13 වහන්සේ තිබ්බා. අදින් පස්සේ උඹලා මේ දතට වැඳලා ඉවරයි කියලා කුළු ගෙඩිය උස්සලා ගැහැව්වා. අර දන්ත 13 වහන්සේ ආදාහනේදී දැවුණු ඇටවලට ආйти දන්ත 13 වහන්සේ අර කිනිහිරේ ඇතුළට කිදා බැස්සා. රජ්ජුරුව මේ කුළු ගෙඩිය වීසිකලා මවිල් කෙලින් වුණා. දාඩිය ගලන්න ගත්තා. මොකක්ද මේ ආශ්චර්යය? ඊට පස්සේ මල් සුවඳ දුම් ගෙනල්ල පූජ කළා. කිනිහිර ඇතුළට කිඳා බැස්ස දන්ත 13 වහන්සේ එතනින් යලිත් අහසට පැන නැංගා. රැස් විහිදුවමින් වැඩ හිටියා. ආන්නේ 13 වහන්සේ වැඩ සිටින්නෙත් ලංකාවේ. ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි. මේත භාගයේ මෙවැනි ආශ්චර්ය දේවල් දෙකක් වුණා. එකක් තමයි මහා සාගර රළපෙළ මේ යකඩ කඳන් පෙරලගෙන රේල් පීලි අඹරවාගෙන පෙරලි පෙරලි යනවා. ඒ රළපෙළ ගිහිල්ලා ආපහු මුහුදට යනකොට ගෙවල් දොරවල් බඩු මුට්ටු තිබිච්ච තැනක් හොයාගන්නත් නෑ. නමුත් ඔය අතරේ මේ පාරයින හිටවලා තියපු පොඩි මැටි බුදිපිලිම වහන්සේලා එහෙමම වැඩ ඉන්නවා. ආශ්චර්යයක් නෙමෙයිද? මට ඉස්සර හිතුනේ නෑ මේ බුදු පිළිම වල මෙවැනි ආශ්චර්යයක් තියෙනවා කියලා. පස්සේ අපිට හිතන්න පැත්තක් විවෘතු වුණා. මොකද අපි අද්භූත ධම්ම, අච්චරි අද්භූත දේවල් ගැන අපි අවබෝධි මදිකම. එතකොට ඔය වගේම මේ ළඟදී තවත් දෙයක් වුණා. ඒ තමයි බුදු පිළිම වලින් ඔව් රැස් වෙහිදුනා. සමහර විට ඒක රැස් නිකං රැස් කිව්වා. පිළිමේ බුදු වෙන්නත් බුදු පිළිමේ කියන්න රැස් විතරක් නිකං රැස් වෙන්නේ කොහොමද? ඔව් බුදු පිළිමෙන් බුදු රැස් වෙහිදුනා. එතකොට මේක මට ආරංචි වෙද්දි මම ලංකාවේ හිටියේ නෑ. මට ආරංචි වෙද්දි මං කිව්වා බොහොම හොඳයි මේක. නමුත් බුදුරජාණන් වහන්සේව දකින්න තියෙන්නේ ධර්මයෙන්මයි. හැබැයි ධර්මයෙන් දකින්න බැරි වෙච්ච අයට හිත පහදවා ගන්න අවස්ථාවක් ලැබුණා. මං කල්පනා කළා මේ ගැන විස්තර වශයෙන්. මේක මාර බලවේගයක් වද්ද? මං හිතන්න පටන් ගත්තා. මම බැලුවා නෑ නෑ නෑ නෑ ඇයි මාර් බලවේගයකින් බුදු කෙනෙක් කෙරෙහි හිත පහදවන්න දෙයක් වෙන්නේ නෑ මාර් බලවේගය හැමතිස්සෙම තියෙන්නේ ශ්‍රද්ධාව විනාශ කිරීමට මිසක් ශ්‍රද්ධාව උපදවන්න නෙවෙයි එහෙනම් මේක මාර් බලවේගයක් නෙවෙයි මේක දේවානුභාවයක්ද මම බැලුවා නෑ නෑ දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවා ගියපු දෙයක් බෝසතාණන් වහන්සේගේ ජීවිතයේදී සිදු වෙලා තියෙනවා මව කුසේ දරුවා ඉපදෙද්දී දරුවා බිහි වෙද්දී ඒ නිසා මේක දේවානුභාවයකුත් නෙවෙයි මේක බුද්ධානුභාවයමයි නමුත් මේක හිතන්න වාසනාවති වෙච්ච අය ශ්‍රද්ධාවට එන්න වාසනාවති වෙච්ච අයට ඒක ගැටලුවක් නෑ මං කිය සද්ධාවේ පිහිටපු අයට ගැටලුවක් නෑ ශ්‍රද්ධාව පිහිටන්න බැරි වෙච්ච එකන හැමතිස්සෙම අනිත් එක්කිනා මොකක් හරි කියනකම් බලන් ඉන්නවා ශ්‍රද්ධාව පිහිටවන්න එහෙම නැද්ද අසවලා කියන දේ අනුව තමයි අපි මේක තීරණය කරන්න කියනවා. එතකොට යාගේ ශ්‍රද්ධාව තියෙන හැමතිස්සෙම එක්ක මම කියන එකක් බලන් ඉන්නවා. එක්ක වෙන කෙනෙක් එකක් බලන් ඉන්නවා. ශ්‍රද්ධාව කියන එක එහෙම එකක් නෙමෙයි. ඒක තමන්ගේ එකක්. ඒක අනුන්ගේ එකක් නෙමෙයි. ඒ ළඟට ආපු වාසනාව වාසනාවට පයින් ගහපු ඇත් හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කළා. බුදුගුණ හිත හිතා සතුට වෙන්න තිබිච්ච අවස්ථාව බොහෝ දිනෙ අහිමි කරගත්තා. අහිමි කරගත්තා. කරන්න දෙයක් නැහැ. මම නම් අහිමි කරගත්තේ නැහැ. මගෙන් ඇහුවාම මං කිව්වා මං හරි සතුටු වුණා. මං කිව්වා බොහෝ හොඳයි. මං අනුමෝදන් වෙනවා කිව්වා. එතකොට මම හිටියේ ලංකාවේ නෙමෙයි. ඒ මා වටා හිටපු බෞද්ධ සදහැවතුන්ට මං කිව්වා බොහොම සතුටු වෙන්න කිව්වා මේ ගැන. මේක ආශ්චර්යයක් කිව්වා. එතකොට එහෙම මේ හිත පහදවා ගන්න පුළුවන් එක්කිනා හිත පහදවා ගන්නවා නවාංග ශාස්ත්‍රු ශාසනයේ තියෙන මේ අච්චරි අබ්බූත ධම්ම ගැන කාටවත් මතක් වුණේ නැහැ. ඔන්න වෙච්ච වැඩේ. මතක් වුණා නම් කිසි දවසක ඒකෙදී සිටේ මොහොතකට හරි අපහැදීමක් ඇති වෙන්නේ නැහැ. මං කිව්වා එතකොට කෙනෙකුට කවුරු හරි මට කියනවා නම් තමුන්නාංශි සරණගේ ශාස්ත්‍රුන් වහන්සේගේ නාමෙන් තමයි අපි මේ මැටිගුල්ලිය තියලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ ඒක තවදුරටත් මැටි ගුලියක් නෙමෙයි. ශාස්ත්‍රඥ වහන්සේ නාමයෙන් වෙන් කරපු පූජනීය වස්තුවක්. වෙන්නේ නැද්ද එහෙම? හොඳට බලන්න හිතලා. දැන් බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් තමයි ওই බුදු පිළිම ඔක්කොම වෙන් කළ තියෙන්නේ. ඊට පස්සේ මිනිස්සු අරහන් සම්මා සම්බුද්ධ ආදී ගුණ කීකේ වඳිනවා. බුදු පිළිම වලින් බුදුරජාණන් වහන්සේව දකින්න බෑ. නමුත් මේ ගුණ සිහි කරනවා නේද යා? ගුණ සිහි කරනවා. ඒ ಗುಣ සිහි කරන දෙයට අපි අපහස කළොත් අපි ගැරහුවොත් එතන තියෙන්නේ අපේ ශ්‍රද්ධාව පිළිබඳ ගැටලුවක් කෙනෙක් හිතන්නේ අපි ප්‍රඥාවන්ත වුණොත් ඇති ශ්‍රද්ධාවන්ත වෙන්න ඕන නැහැ කියලා එහෙම නැහැ ශ්‍රද්ධාවන්තෙක්මයි ප්‍රඥාවන්තෙක් වෙන්නේ ඒ නිසා ශ්‍රද්ධාව කියන්නේ මෝඩකමක් නෙමෙයි ශ්‍රද්ධාව කියන්නේ සෝතාපට්ටි අංගයක් සෝතාපන්න වෙච්ච කෙනෙක් තුළ පීඨන එක කර දෙවිවරු කතා කළේ මනුස්ස ලෝකෙට එන්න ශ්‍රද්ධාලාභේ ලබන්න බුදුරජාණන් වහන්සේ කිසිම දවසක ශ්‍රද්ධාවට එහෙම පෙන්නලා නැහැ ශ්‍රද්ධාව වෙන් කළා තියෙනවා ශ්‍රද්ධා දෙකක් මොකද්ද ශ්‍රද්ධා දෙක ඔව් අමූලිකා ශ්‍රද්ධා ආකාරවති ශ්‍රද්ධා අමූලිකා ශ්‍රද්ධා කියන්නේ කවුරු හරි කියන එකක් බලන් ඉන්න එකක් ආකාරවති ශ්‍රද්ධා කියන්නේ තමන්ගේ අවබෝධයෙන් ඇති වෙච්ච ශ්‍රද්ධාවක් ආංගී ආකාරවති ශ්‍රද්ධාවට පැමිණිච්ච එක්කින අනිවාර්යම ප්‍රඥාව කරා යනවා ඒ නිසා නෝනින් කල්පනා කර කර සතුට වෙන්න ඕනේ ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන කතා කරද්දී දැන් මම ওই බටහිරටවල ගියාම දැන් ওই සුද්ධුත් එක්කම අපි කතා කරන්න ලැබෙනවා අනේ කවුරුවත් මේ විද්‍යාව සරණ ගිහිල්ලා නැහැ දැන් මම ඕස්ට්‍රේලියාව ගිහිල්ලා තියෙනවා එංගලන්ත ගිහිල්ලා තියෙනවා කැනඩාව ගියා මේ සුද්ධොත් එක්කත් අපි කතා බලමු අනේ එහෙම එකක් නැහැ මේ මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන හයිඩ්‍රජන් ඔක්සිජන් සරණ ගිහිල්ලා නැහැ ඒව සරණ ගිහිල්ලා තියෙන්නේ කොහේ ආයේද මෙහි මෙහි ලංකාවේ අය ඒ මොකද හේතුව යටත්විජිත මානසිකත්වේ මේ යටත්විජිත මානසිකත්වයේ විසින් අපිට දීලා තියෙනවා මේ ලෝකයේ සියලු අවබෝධ තීරණ ඔක්කොම ගන්න පුළුවන්කම තියෙන්නේ බටහිර මිනිසුන්ටයි. දැන් ඔන්න බලන්න ඔය විද්‍යා විෂයන් අදහන ළමයි එහෙම ළමයි නිකන් එම්බරිලා ගිහිල්ලා ඉන්නේ විද්‍යාවට. සරණ ගිහින් ඉන්නේ. ඇයි මේ යටත්විජිත මානසිකත්වේ? ඒකයි හේතුව. නමුත් තීරටවල මිනිසුන්ට එහෙම මානසිකත්වයක් නෑ. ඒ මිනිස්සු ගණන් ගන්නේ නෑ ඒක. තම වේකට ගණන් ගන්න ඒ විද්‍යාව. තීරට ඒ මිනිස්සු. ඒ මිනිස්සු බලාගෙන ඉන්න මොකක් හරි විශේෂ එකක් වෙනකන් තීරුම් ගන්න. ඒ මිනිස්සුනේ මෙහි තමයි ඒක ඔක්කොම තියෙන්නේ. විද්‍යාඥයවත් විද්‍යාව ගණන් ගන්නෑ. මොකද හේතුව ගණන් ගන්න බෑනේ. ඊළඟ පරිශ්‍රණයේදී ඒක ඔයගොල්ලන්ට වෙනස් කරන්න වෙනවනේ. අන්න ඒකයි. එහෙමනම් අපිට වැරදුනේ අර සයන්ස් කියන වචනේ අපි පරිවර්තනය කරපු විදිය. සයන්ස් කියන වචනේට අපි දීපු සිංහල වචනේ මොකද්ද? විද්‍යාව. අන්න වැරදිච්ච තැන. සයන්ස් කියන වචනේට දෙන්න තිබුණේ ඒක නෙමෙයි. අසම්පූර්ණ පරිශ්‍රණය කියලා. හරි, දැන් ඔන්න විද්‍යාව ගැන අපි පරිශ්‍රණය කළා මෙච්චර කල්. දැන් අපි පරිශ්‍රණය කරලා ඉවරයි. ආයෙත් අපිට කරන්න පරිශ්‍රණය නැත කියලා කවුරක් කියනවද? ඒක මේ අද කියන එක ඊළඟ પરම්පරාවට එන්නේ සැකීත් එක්කමයි. ඔව්, ඒක එහෙම යන්නේ එකක්. අවිනිශ්චිතයි. ඉතින් ඒ වගේ එකක් එක්ක බෑ. අම්බට්ට සූත්‍රයේ දීඝනිකායේ බුදුරජාණන් වහන්සේ අම්බට්ට මානවකයාට විද්‍යාව හඳුන්වලා දෙනවා. බුදුරජාණන් වහන්සේ අම්බට්ට මානවකයාට කියනවා, අම්බට්ට විද්‍යා චරණ කියන දෙකෙන් මෙන්න විද්‍යාව කියලා විද්‍යාව ගැන කියනවා. අම්බට්ට තථාගතයන් වහන්සේ විසක්යන්ගේ අතීත ජීවිත කල්ප ගණන් ආපස්සට බලනවා. කල්ප ගණන් ආපස්සට විමසිමස බලනවා. ඒ බලන ඥාණයට කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. ඒක පළවෙනි විද්‍යාව. ඊළඟට තථාගතයන් වහන්සේගේ දෙවෙනි විද්‍යාව මේ සත්‍යයන් කර්මානුරූපව චුත වෙන ආකාරයත්, කර්මානුරූපව උපදින ආකාරයත් අවබෝධයෙන්ම දකිනවා. මේක දෙවෙනි විද්‍යාව. තථාගතයන් වහන්සේගේ තුන්වෙනි විද්‍යාව, තථාගතයන් වහන්සේ තමන් තුළ හටගන්නා වූ කාමාසව, භවාසව, අවිජ්ජාසව මේ සියලු කෙලෙසුන් සම්පූර්ණයෙන්ම අක්ෂේ කරලා දාන ප්‍රඥාව උපදවා ගන්නවා. ඒක ආසවක්ඛේ ඥානය. ඒක තුන්වෙනි විද්‍යාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අම්බට්ටය මේ විද්‍යාවට වඩා ශ්‍රේෂ්ඨ වූ ප්‍රණීත වූ වෙනත් විද්‍යාවක් ලොව නැත. අන්න විද්‍යාව. එහෙනම් විද්‍යාව තියෙන්නේ එකයි. ඒ බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද විද්‍යාවයි. අන්න විද්‍යාව කියන වචනේ ගැලපෙනවා. මොකද හේතුව? ඒකේ පරිශීලනයක් තියෙනවා, නිරීක්ෂණයක් තියෙනවා, නිගමනයක් නෑ, අවබෝධයක් තියෙනවා. ඔන්න වෙනස. නිගමනය කියලා කියන්නේ තර්කානුකූලව ගොඩනගා ගන්නා වූ නිශ්චිත අදහසක්. හැබැයි මේ නිගමනය සැක සහිත එකක්. ඊළඟ පාර වෙනස් වෙන එක. ඒක විද්‍යාව තියෙන. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන නිගමනයක් නෙමෙයි, අවබෝධයක්. ඒ අවබෝධය සාක්ෂාත් කරන එකක්. එතකොට මේක තමයි නියම විද්‍යාව. මේ විද්‍යාවට සමාන කරන්න පුළුවන් විද්‍යාවක් ලෝකේ නෑ. ඉතින් මේ ගැනනේ හිත පහදවා ගන්න තියෙන්නේ. සමහරුන්ට තින් බැරි වුණා. මොනෝ කරන්නද? ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ආශ්චර්ය අද්භූත දේවල් පින්වත්නි අපි හිතනවට වඩා තවමත් බුද්ධානුභාවේ තියෙනවා. හැබැයි ඉතින් මේක තේරුම් ගන්න බැරි අය බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා. බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනා ගන්න බැරි. මොකද හේතුව? මේ බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්න, ධර්මයේ හඳුනා ගන්න, මේ මාර්ගයේ දියුණු කරන්නේ සත්පුරුෂෙක් නේ. යෝනිසෝ මනසිකාරය වුණේ නෝනි මෙනෙහි කරන්න. යෝනිසෝ මනසික මං හොඳට තේරුම් ගන්න තියෙනවා. මේ කරුණු තුනක් එකට තියෙනවා. යෝනිසෝ මනසිකාර්ය, සත්පුරුෂකම, කෙලෙහි ගුණ. මේ තුන තියෙන එකට. යමෙක් තුළ යෝනිසෝ මනසිකාර්ය තියෙනවා නම් එයා සත්පුරුෂයෙක්. යමෙක් තුළ සත්පුරුෂකම තියෙනවා නම් කෙලෙහි ගුණ දන්නවා. යමෙක් කෙලෙහි ගුණ දන්නවා නම් සත්පුරුෂයෙක්. සත්පුරුෂ නම් යෝනිසෝ මනසිකාර්ය දෙන කෙනෙක්. මේ තුන වෙන් කරන්න බෑ. මේ තුන එකට තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා. බුදුරජාණන් වහන්සේ කවුද කියලා අඳුන ගන්න බැරි වෙච්ච අය උන්වහන්සේට උපස්ථාන කරන් පිටිපස්සෙන් ගියා. අපි මේ පසුතැවෙනවා. අනේ අපිට උන්වහන්සේව දැකගන්න බැරි වුණා නේව. බුදුමවින් බණපදයක් අහන්න බැරි වුණා නේව. උන්වහන්සේ පසුපසින් මොහොතකට හරි යන්න බැරි වුණා නේව කියලා. බුදුරජාන් වහන්සේ පිටිපස්සින්ම ගියා උන්වහන්සේ ළඟ මහාන වෙච්ච කෙනෙක් සුනක්කත්. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. සුනක්කත් බුදුරජාණන් වහන්සේ පිටිපස්සින් යන ගමන් මේ පැහැදීමක් නැහැ දැන්. පැහැදීමක් නැහැ. පිටිපස්සින් යන ගමන් දැන් යනවා. යනකොට පේනවා ගල් තලාවක හෙලිවෙලි තාපසෙක් ඉන්නවා වාඩි වෙලා. දැක්කා. දැකලා දැන් මේ පැත්තේ බලාගෙන බෙල්ල ඇලකරගෙන අන්න රහතන් වහන්සේලා. අන්න රහතන් වහන්සේලා. දැන් කාගෙ පිටිපස්සෙන්ද මෙයා මේ යන්නේ? බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් යන ගමන් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ හිස් පුද්ගලයාගේ මේ සිටිවිල්ල. බුදුරජාණන් වහන්සේ නැවතුණා. සුනක්කත් දිහා බැලුවා. සුනක්කත් ඔබස් මේ සිවුරක් පොරෝගෙන මේ ශ්‍රමණ සාක්‍ය පුත්‍ර වූ භික්ෂුවක් හැටියට ලෝකයේ ඉදිරියේ පෙනී ඉන්නව නේද? ඇයි ස්වාමීන් වහන්සේ එහෙම ඇහුවේ? ඇයි දැන් ඔබ හිතුවන්නේ අර පුද්ගලයාව දැකලා? අන්න රහතන් වහන්සේලා. එතකොට මේ සුනක්කත් අහනවා, ඔබ වහන්සේ අනුන්ගේ අරහත්ත්වයට ඉරිසියාද? දැන් බලන්න බුදුරජාන් වහන්සේ අදනම් තියෙන හැටි. බුදුරජාන් වහන්සේ කියනවා හිස් පුරුෂයෝ, මට මේ කාගිවත් අරහත්ත්වයකට ඉරිසියා කරන්න ඕන කමක් නැහැ. නමුත් මේ කෝරක්කත් කියන තාපසයාට වෙනදී තව දවස් 7යි මේ පුද්ගලයා ජීවිතෙන් අතර ඉන්නේ. 7 වෙනි දවසේ කාලය වැඩි වෙලා ස්මෘත් හැදෙන්නේ මැරෙනවා. මරුණට පස්සේ බීරණ තම්බක කියලා සොහනක් තියෙනවා. ඒකට විතරයි මේ පුද්ගලයාගේ මලසිරුර ඇදගෙන යන්න පුළුවන් වෙන්නේ. මෙයා මැරිලා ගිහලා උපදින්නේ නිරේ. පුළුවන් නම් ඉදාට මලවිනියට තට්ටකෝල් අහන්න. මලවිනිය නැගිටලා උත්තර දෙයි කිව්වා. බලන්න මේ බුද්ධානුභාවයේ තේරුන්නේ නැති අය හිටියා ඒ කාලේ. ඉතින් මොකද කළේ? දැන් පිටිපස්සෙන් දැන් මෙයා ආයෙ නිස්සද්දව කරබාගෙන දැන් පිටිපස්සෙන් යනවා. දැන් මේ යන්නේ පැහැදිලා නෙමෙයි. දැන් පිටිපස්සෙන් ගිහිල්ලා හිමීට පැන්නා. පැන්නා ගියා කෝරක්කත් හොයාගෙන. කෝරක්කත් හොයාගෙන ගිහිල්ලා බොහොම ගරුසරේතුව ළඟින් වාඩි වුණා. වාඩිලා කිව්වා, මම මේ තමුන්නාන්සේ හොයාගෙන ආවේ. වැදගත් කාරණාවක් කියන්නේ. මොකද්ද කියලා? තමුන්නාන්සේ පරිස්සමින් කන්න බොනියම කන්න ඕනේ කිව්වා. ඇයි කියලා ඇහුවා. තමුන්නාන්සේගෙන අනාවැකියක් කිව්වා ශ්‍රමණ ගෞතමෙන් වහන්සේ. ඒක වෙන්න දෙන්න එපා. ඒක බොරු කරන්න ඕනේ කිව්වා. ඒ මොකද්ද කියලා ඇහුවා. තමුන්නාන්සේ තව දවස් 7කින් කාලය වැඩි වෙලා ස්මෘත් හැදෙන්නේ මැරෙනවලු. වෙන්න නම් දෙන්න එපා කිව්වා. එතකොට කෝරක්කත් හරියන මම බලා ගන්නම් කියලා. දැන් කෝරක්කත් තීරණය කළා නොකා ඉන්න. දැන් ඉතින් නොකා ඉන්නවා. 7 වෙනි දවස ආවා. මිනිස්සු ප්‍රණීත භෝජන හදාගෙන ඇවිල්ලා අර කෝරකත් ඉස්සරහා තියලා කිව්වා, අද නම් තමුන්නාන්සේ බින්දුවක් හරි මේකෙන් වළඳන්න ඕනි. කෝරකත් දිවේ ගෑවා ටිකක් රහයි. කල්පනා කළා කොහොමත් මැරිණ එකේ. ඔව් කාල ක්‍රියා කළා මොකද? ඊට පස්සේ හොඳට කෑවා. කාල වැඩි වෙලා ඉස්මරුත් හැදිලා මලා. මරුණට පස්සේ වෙන කොහෙටවත් ගෙනියන්න බෑ. බීරණත්තම්බක කියන සෝන පැත්තට විතරේ අරන් යන්න පුළුවන්. ගිහිල්ලා සෝනි දැම්මා. දැන් හැන්දෑ කොරේ සුනක්කත් හොරෙන් ගියා. කොහෙටද ගියේ? සෝනට. මලමිණියට තට්ටු කළා. කෝරක්කත්ටි කොහෙද උපන්නේ? මලමිණිය නැගිට්ටා. නැගිටලා කිව්වා, මං අසවල් නිරේ උපන්නා කියලා. ආයෙ වැටුණා. ඒත් මේ පුද්ගලයාට තේරුන්නේ බුදු කෙනෙකුගේ ආශ්චර්යය. සිවුරු පිටින් වෙන ආගමකට ගියා. එකල එසේනම් මෙකල කවර කතාද? බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දිත් එහෙම තත්ත්වයන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟ උපස්ථාන කර කර හිටියා. බුදුරජාණන් වහන්සේ අඳුන ගන්න බැරි. අසත්පුරුෂයට අඳුන ගන්න බෑ. හැබැයි මතක තියාගන්න ඕනේ අපි අපේ යෝනිසෝ මනසිකාරයේ නුවණ සම්පූර්ණයෙන්ම තියෙන්නේ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වුණාට පස්සේ අපිට අනතුරක් නෑ. එතකම්ම අනතුරක් තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනේ නොලෙබුණොත්. දැන් හොඳට බලන්න හිතලා අර දේවදත්තගේ කරපු වැඩේ අර බුදුරජාණන් වහන්සේගේ ශාසනය කිරේ පැහැදිලා පැවිදුණානි 500 නමක්. උතුරු දේවදත්ත මේ 500 නම තමන්ගේ වචනෙට වශයෙන් කරගත්තනේ. එතකොට දේවදත්ත හැමතිස්සෙම දේවදත්තත් පෙනී හිටියා මිනිස්යන්ගේ විමුක්තිය වෙනුවෙන් කියලා. ඒ පෙනී හිටිය ඇත්තරද බොරුවටද? බොරුවට. මිනිස්සෙකුට විමුක්තියක් දෙන්න එයාට ඕනකමක් නැහැ. එයාට ඕනකම තියෙන්නේ මේ මිනිස්සු මේ පිරිස තමන්ගේ පැත්තට අරන් බුදුරජාන් වහන්සේට පහර ගහන්න. ඊට පස්සේ අර 500 නම අරගෙන රජගහනුවර රැඳුනේ නැහැ. ඈතට ගියා. කොහෙටද ගියේ? ගයා ශීර්ෂයට ගියා. එතනින්ද කිලෝමීටර් 50ක් වගේ දුර. ගිහිල්ලා දැන් මේ 500 නම හොඳට අහගෙන ඉන්නවා. දැන් බණ කියනවා කවුද? දේවදත්ත. දැන් අහගෙන ඉන්න හිතනවා දැන් මේ දැන් සමහරුන්ට හිතෙනවනේ මේ කොහේ කියන්නේ බණ නෙව. කවුරු කියන්නේ කොහොම කිව්වත් බණ නෙව. ඉතින් ඒව ඇහුවමකෝ. ආන් එහෙම හිටියේ මෝඩ පහේ පිරිසක්. කොහෙත් කියන්නේ බණ නෙව කියලා හිතාගෙන හිටපු පිරිස. අහගෙන හිටියා ගෙහිල්ලා. නමුත් මේගොල්ලන්ට මාර්ගඵල ලැබීමේ වාසනාව තියෙනවා. වැරදුනි. කොහෙත් කියන්නේ බණ නෙව කියලා හිතපු එක. ඊට පස්සේ මොකද වුනේ? දැන් මේගොල්ලෝ වාඩි වෙලා අහගෙන ඉන්නවා දේවදත්තගේ බණ. ඇයි දේවදත්ත දැන් 17 පොරොන්දු දිනවනේම? දේවදත්තගේ මාර්ගය තමයි හරි මාර්ගය. දේවදත්ත විස්තර කරන මාර්ගය තමයි නියම මාර්ගය. දේවදත්ත කියපු විදිහට කළොත් තමයි නිවන් දකින්නේ. හැබැයි මේ පිරිසට හැබෑවටම නිවන් දකින්න පින තියෙන පිරිසක්. බුදුරජාණන් වහන්සේ මේ අනතුර දැක්කා. සාරිපුත් මොග්ගල්ලාන රහතන් වහන්සේලාට කතා කරලා කිව්ව සාරිපුත්තු මොග්ගල්ලාන අර 500 නමට ගැස්සෙන්න ඉස්සෙල්ලා ඉක්මනට ගිහිලා වේර ගන්න කිව්වා. ඇයි දැන් අර දේවදත්ත දැන් බණ කියනවා කීකේ දැන් කියනවා ඒ ධර්මයේ. නමුත් දේවදත්තගේ ඉලක්කය මොකද්ද? මේ 500 අරගෙන මේ 500ගේ හිතේ තියෙන ශ්‍රද්ධාව නැති කරලා බුදුරජාණන් වහන්සේට විරුද්ධව මෙහෙවන්න. නමුත් ළඟට අඬ ගහගෙන කියන්නේ බණ. බණ කියලා කියන්නේ දැන්. නමුත් අදහස තියෙන්නේ බුදුරජාණන් වහන්සේට විරුද්ධව මේ 500 නම මෙහෙවීමේ යටි පවිට්ටු අදහසින් මේ කතා කරන්නේ. අදහස ඉෂ්ට කරගන්න බැරි වුණා. ඈත වඩිනවා. දැක්කා. කවුද? සාරිපුත්ත මොග්ගල්ලාන. දැකපු ගමන් නිම්මින් නැති සතුටක් ඉපදුනා. ප්‍රීතියෙන් කෑ ගහලා කියනවා අන්න මහණෙනි බලව්. අන්න සාරිපුත්ත මොග්ගල්ලාණයන් ශ්‍රමණ ගෞතමයන්ව අතහැරලා මා කරා පැමිණින අයරු බලව් මහණෙනි කිව්වා. මහණෙනි බලව් තව ටික දුහකින් 80 මහා ශ්‍රාවකයන් වහන්සීලාම මා කරා පැමිණින අයරු. එතකොට දැන් මේ දේවදත්ත හිතාගෙන ඉන්න දෙන්නේ මේ හිතේ තියෙන මේ අසත්පුරුෂකමේ මහත. ඊට පස්සේ දැන් ඔන්න සාරිපුත් මොග්ගලන් තාතන් වහන්සේලා වැඩියා. ආ වඩින්න වඩින්න සාරිපුත් මේ කියලා. ඔව් දකුණු පැසින් වඩා හිඳවගත්තා. දකුණත් සව්. මොග්ගල්ලාන මේ පැත්තින් වැඩේ ඉන්නේ. වමත් සව්. දැක්කනේ මේ මාන්නේ කියන එක මිනිස්යාට කොයිතරම් හානි කරනවාද? මේ මා ලාභ සත්කාර නිසා උපන්න මාන්න නිසානේ මේ හිස්මුරුත හැදුනේ. ඊට පස්සේ මොකද උනේ? කිව්වා මේ සාරිපුත්ත මගේ පිටට ස්වල්පයක් ගිලන් වෙලා මට ටිකක් ඔව් මට ටිකක් සැතපෙන්නට උනේ. දැන් මියා ඇඩ් කරන්නේ කවර විදියටද? බුදුරජාණන් වහන්සේ විදියට. ඉතින් මේ වගේ රෝගී අය ඉතින් හැම කාලෙම ඉන්නවනේ. ඉතින් මොකද වුනේ? මේ හාන්සි වුණා. හොද්දටම නින්දට වැටුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මයේ කියනවා අන්න බලන්න ධර්මය. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මයේ කියන දැන් අර භික්ෂුන් වහන්සේලා අහගෙන ඉන්න කවුරු කියන්නේ? ඉතින් ධර්මයේ නේව. ඔන්න වරදින තැන. කවුරු කියන්නේ ධර්මිනව කියලා ඇහිමේ වැරද්ද තමයි මේ බලපෑවේ. ඊට පස්සේ අහගෙන හිටියා. දැන් දේවදත්ත ගාම ඉඳලා මේ මෙච්චර තටමඩට වහගෙන ඉඳලත් මොකක්වත් අවබෝධ වුණේ නෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මය කියන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියා. ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියා. ආරි සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියා. සෝතාපත්තියංග පිහිටියා. සෝවාන් වුණා. අර 500 නමම. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කෝ ආයි පුතේ දැන් අපි පිටත් වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිටත් වෙනකොට අර 500 රැඳිලා ඉන්න බෑ දැන්. ඇයි ඒ? තෙරුවන් කෙරෙහි මුල් බැසගත්තු ශ්‍රද්ධාවට ඇවිල්ලා ඉවරයි. අඳුනගත්ත මේ අපි හිටියේ අසත්පුරුෂයෙක් ළඟ. අසත්පුරුෂයෙකුට හේතු වෙලා හිටි වැරදි ක්‍රමයකට. හැරිලා ගියා 500 නමම ගියා. කෝකාලික ඇවිල්ලා බැලුවා කෝ නිස්සද්ද පේන්න නැන්නේ පිරිස. සද්දවද මුකුවන් නැන්නේ කෝ මේගොල්ලෝ කියලා කෝකාලික ආව බලන්න. කවුරුත් නැහැ ඈත යනවා. සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා 500 නම ඈත වඩිනවා පේනවා. දේවදත්තට කතා කළා. නිදි. හෙල්ලුවා. නිදි. වැලමිටින් යන්න පපුවට. නැගිටපිය කියලා. නැගිටලා ඇස් පිහදාලා බැලුවා. කවුරුත් නැහැ. කෝ කියලා ඇහුවා මගේ සංඝ පිරිස. අන්න ගියා කිව්වා. එතකොටම ලී වමනි දැම්මා. අන්න වැරදි. එතන ඉඳලා එයා මරණයට පත් වෙනකම්ම ලෙඩ වුණා. බලන මේ ධර්මයේ අල්ලන්න බැරි වුණාම වෙන දේවල්. මේ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරා යන එක සත්පුරුෂයෙක් කරන එකක්. යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනෙක් කරන එකක්. කෙලෙහි ගුණ දන්නා කෙනෙකුගේ විශයක්. ගෞතම බුදුරජුන්ගේ ධර්මයේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේලා මේ ධර්ම මාර්ගයට පැමිණෙන්න උපකාර කරගන්න දෙයක් තමයි සම්මර්ෂණ ඥානය. සම්මර්ෂණ ඥානය කියන්නේ හේතුඵල ධර්මයන් නුවණින් විමස විමසා බැලීම. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමකටම ඒ සම්මර්ෂණ ඥානයට පාදක වෙන්නේ කලින් ඇති කරගන්න විද්‍යාව. ඒ තමයි පුබ්බේ නිවාස ඥානය තුලින් බලද්දී කෙලවරක් නැති සසර ගමනක් පේන්නේ. කෙලවරක් නැහැ මේ සංසාර ගමන ආපු විදිය කෙලවරක් නැහැ. ඊට පස්සේ චුතුපාද ඥානයේ පහළ වුණාම තේරෙනවා මේ සත්‍ය ඔක්කොම උපදිනවා කර්මාණු රූපෝ චුත වෙනවා. කර්මාණු රූපෝ උපදින මේකෙත් ඉවරයක් නැහැ. අන්න එතකොට ඇති වෙනවා මේ මොකද මේ වුනේ කිච්ඡං වතායන් ලෝකෝ ආපන්නෝ අහෝ මේ ලෝක සත්වයා දුකකට නිව වැටිලා ඉන්නේ. ජායතිච උපදින්නේද වේ. ජීයතිච දිරන්නේද වේ. මීයතිච මිය යන්නේද වේ. චවතිච චුතවන්නේද වේ. උපපජ්ජතිච යලි යලිත් උපදින්නේද වේ. අතච පනිමස් දුක්කස්ස නිස්සරණං නප්පජානාති ජරා මරණස්ස. එනමුත් මේ ලෝක සත්‍යයට මේ ජරා මරණ දුකෙන් අත් මිදීමක් ගැන දැනුමක් නැහැ. දන්නේ නැහැ. කුදස්සුනාම ඉමස්ස දුක්කස්ස නිස්සරණං පඤ්ඤායිස්සතිති. කවර දාකනම් මේ ජරා මරණ දුකෙන් නිදහස් වීමක් මේ සත්වයන් හට ලැබෙවිද? ඔන්න ඇතිවෙච්ච සම්මර්සණ ඥානෙ පහළ වෙන්න ඇතිවෙච්ච හැඟීම. ඊට පස්සේ නෝණෙන් ඉමසීමස බලනවා. නෝණෙන් ඉමසීමස බලනවා. කිම් මිනුකෝ සති ජරා මරණං හෝති. කිම් පච්චයා ජරා මරණං. මේ ජරා මරණ ඇතිවන්නේ කුමක් ඇති කල්ලිද? කුමක් ප්‍රත්‍යෙන්ද? එහෙනම් පින්වත්නි අපටත් ඒ විදිහමයි මේක. ජරා මරණ ඇතිවන්නේ කුමක් හේතුවෙන්ද කියලා නෝණෙන් ඉමසන්නනම් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ ජරා මරණ ගැන. ජරා මරණ ගැන අවබෝධයක් ඇති වුණොත් විතරයි මේ යලි යලි ජරාවට පත්වීම ගැන, යලි යලි මරණයට පත්වීම ගැන අකමැතිවන්නේ. ජරාව කියලා බුදුරජාණන් වහන්සේ තෝරලා දෙනවා ජරා. ඔව් වයසට යෑම ජීර්ණතා හොඳටම ජරාවට පත්වීම කණ්ඩිච්ඡං දත්තාදී කැඩී යාම පාලිච්ඡං කිස්සාදී පැසී යාම වලිත්ත චතා මේ හැම රැලි වැටීම ආයුනෝ සංහානි ආයුෂය පිරිහි යාම ඉන්ද්‍රියානම් පරිපාකෝ ඉන්ද්‍රියන් මෝරායම මේක අපි මුණ දිලා තියෙන ප්‍රශ්නයක් නෙමෙයිද අපි මුණ දිලා තියෙන අපිට බේරෙන්න බැරි ක්‍රම ක්‍රමයෙන් අපේ ජීවිත ජරාව කරා යනවා අපිට ඒකෙන් බේරෙන්න බෑ ඊළඟට මරණය යා තේසං තේසං සත්තානං තම්මා තම්මා සත්තනිකාය ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායන්ගෙන් චුති චුත වෙනවා චවණතා චිතවන ස්වභාවයෙන් යුක්තයි අන්තර දහනං අතුරු දහන් වෙනවා බේදෝ බිඳී යනවා කන්දානම් බේදෝ පංචපාදාන ස්කන්ධේ බිඳී යනවා කලේබරස නික්කේපෝ මෘත ශරීරේ බැහැර කරනවා ජීවිත ඉන්ද්‍රියස් උපච්ඡේදෝ ජීවිතේ නැමති ඉන්ද්‍රිය සිඳී යනවා මේක තමයි මරණය මේ දෙකටම අපි මුණ දීලා නැද්ද මේ දෙකට අපි විතරද මුණ දීලා තියෙන්නේ ලෝකේ සිටින්නා වූ සියලුම සත්වයන් මුණ දීලා තියෙනවා එතකොට මේක අපිට බේරෙන්න පිළිවෙලක් මේක අවබෝධ කිරීමෙන් විතරයි ගන්න පුළුවන් අපි මේ ලෝකෙන් ඉල්ලා ඉන්නවා කියමු අපි ලෝකෙන් ඉල්ලා හිටිනවා අනේ අපිව ජරා මරණ වලින් නිදහස් කරලා දෙන්න පුළුවන් ද කාටවත් කරන්න බෑ ඉස්සර නම් අපි ඉල්ලා හිටියේ නවග්‍රහයන්ගෙන් දැන් ඒකක් කරන්න බෑ දැන් අටක් ග්‍රහයන්ගෙන් ඉල්ලන්න වෙලා තියෙනවා ඔව් අර කලින් එකත් ඒක හරි විදිහට කරගන්න බෑ දැන් නවෙන් එක්කෙනෙක් අයින් වුණානේ වේ එතකොට බලන්න බෑ කරන්න අපි මොකක්ද එහෙනම් කරන්න ඕනේ මේකේ අවබෝධ කරන්න ඕනේ මේ ජරා මරණ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක අවබෝධ කරගන්න හැටි මේක හේතු නිසා හටගත්තු දෙයක් කුමකින්ද මේ ජරා මරණ හටගත්තේ ඉපදීමෙන් හොඳ සිහියෙන් නොනින් හොඳට තේරුම් ගත්තොත් අපිට ජරා මරණ ඇති වෙනවා උපදින තාක් ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ජාතියකෝ සති ජරා මරණං හෝති ඉපදීම ඇති කල්ලි ජරා මරණ ඇති වේ ජාති පච්චයා ජරා මරණං ඉපදීම හේතුවෙන් ජරා මරණ හට ගනී එතකොට උපදින විදි බිත්තරස්සී උපදිනවා දැන් අපි ගමු බිත්තරස්සී යමෙක් උපදීද එයා ලබා ගන්නේ මොකද්ද ජරා මරණ නෙමෙයිද ජරා මරණ ලබා ගන්නේ ජලාභුජව මව් කුසකින් යමෙක් උපදීද එයා ලබා ගන්නෙත් ජරා මරණමයි සංසීදජ මදුරුවන් කීටෑවන් පණුවන් ආදී උපදිනවා ඒගොල්ලෝ ලබා ගන්නෙත් ජරා මරණමයි ඌපපාතික උපදිනවා දෙවියන් නිරිසතුන් ප්‍රේතයින් ආදී සතුන් ඒ අය ලබා ගන්නෙත් ජරා මරණමයි එහෙනම් මොන විදියට උපන්නත් ජරා මරණ කරාමයි උපන් සත්‍යයා යන්නේ මෙන්න මේක අවබෝධ වුණොත් අපිට අපි එහෙනම් ජරා මරණ ගැනත් කලකිරෙනවා ඉපදීම ගැනත් කලකිරෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඉපදීම ගැන කල්පනා කිරීමේදී අපිට මේ බාහිර ලෝකෙන් ඉල්ලලා අනේ අපි උපදින්න එපා ලබන්න පුළුවන්ද අනේ අපි අසවල්තන උපද්දවල දෙන්න ලබන්න පුළුවන්ද බෑ අපිට කිසි දෙයක් එහෙම ඉල්ලලා ලබන්නත් බෑ ප්‍රාර්ථනා කරලා ලබන්නත් බෑ ඒක සිද්ධ වෙන්නේ හේතුවක් නිසා ඒ හේතුව හැදෙනකම්ම ඵලය නැමැතිදී හැදෙනවා හැබැයි මේ හේතුඵල වල තියෙන ස්වභාවයක් අපි අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්න ඕනේ එකක්. මොකද හේතු සකස් වෙන තුරු ඵලයේ සකස් වෙන ස්වභාවයක් ඇද්ද? හේතු නිරුද්ධ වූ විට ඵලයේ නිරුද්ධ වූ ස්වභාවිනුත් ඒක යුක්තයි. ඔන්නෝයේ අවබෝධයට තමයි අපි යන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා අපිට දේශනා කරන ධර්මයේ විස්තර කරනවා මේ ඉපදීම අණ්ඩජව උපන්නත් ජලාභුජ උපන්නත් සංසීදජ උපන්නත් ඕපාතික උපන්නත් මේක ඉබේ වෙන එක නොවේ මේක තමන්ගේ කැමැත්තෙන් වෙන එකකුත් නෙවෙයි මේක වෙන බාහිර කෙනෙකුගේ අභිමතයේ පරිදි වෙන එකකුත් නෙවෙයි මේක සිද්ධවන්නේ හේතුවක් නිසා කුමක්ද හේතුව? ඔව් භවේකෝ සති ජාති හෝති භවපච්චයා ජාති. භවය ඇති කල්හි ඉපදීම වේ. භවය හේතු කරගෙන උපදී. එහෙනම් මේ ලෝකේ ඉපදීම නැමති දෙයක්. ඉපදීම කියන එක බුදුරජාණන් වහන්සේ තෝරා දෙන්නේ ජාතේ සන්තේ සංසත්තානම් තම්මි තම්මි සත්ත්වනිකායේ. ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායෙහි ජාති යම් ඉපදීමක් ඇද්ද, සංජාති විශේෂ ඉපදීමක් ඇද්ද, කන්ධානං ඔක්කන්ති මව කුසක බැස ගැනීමක් ඇද්ද, අබිනිබ්බත්ති විශේෂයෙන් උපදීමක් ඇද්ද, කන්ධානං පාතු භාවෝ පංචපාදාන ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද, ආයතනානං ඇස කන නාසී දිවකය මනසේ ප්‍රතිලාභයක් ඇද්ද. මේක තමයි ඉපදීම. එතකොට මේ ඉපදීම තමයි ලෝකේ පුරාම ඉපදීම හැටියට දකින්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ ඉපදින්නේ සත්වයා භවය නිසා. ආනන්ද හාමුදුරුව ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන්, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස භවය භවය කියලා කියනවා. කිත්තවත අනුකෝ බන්තේ භවෝ හෝති. ස්වාමීනි භවය ඇති වෙන්නේ කවර කරුණ මතද? ලස්සනට විස්තර කරනවා මේ භවය කියන වචනේ හොඳට නිවැරදි කරගන්න ඕන තැනක් පින්වත්නි. එතන ඉඳලා සම්පූර්ණ නිරවුල් වෙලා යනවා මේක. අංගුත්තර නිකායේ 3 වෙනි නිපාතේ මේ භව සූත්‍ර තියෙන්නේ. හරි ලස්සනට විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ අහනවා කාම ධාතු විපක්ඛංච ආනන්ද කම්මං නාභවිස්ස අපිනුකෝ කාම භවං පඤ්ඤායේ තාති. ආනන්දේ කාම ධාතු වෙහි විපාක පිණිස කර්මයක් සකස් වෙන්නේ නැත්තම් කාම භවයක් තියනවාද? නොහේතම් බන්තේ. නැත ස්වාමීනි. කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීමෙන් තමයි කාම ධාතු විපාක පිණිස කර්ම සකස් වීමම තමයි කාම භවය. ඊටවසේ බුදුරජාණන් වහන්සේ ඒක තව පැහැදිලි කරනවා. එතනින් නවත්තන්නේ නැහැ. ඉතිකෝ ආනන්ද කම්මං කිත්තං. මෙසේ ආනන්දේ කර්මයයි කුඹුර. විඥානං බීජං විඥානයයි පැලවෙන දෙය. තණ්හා සිනීහෝ තණ්හාව තමයි වතුර. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. අවිද්‍යාවෙන් වැසී ගිය තණ්හාවෙන් බැඳී ගිය සත්වයන්ගේ හීන ධාතුයා විඥානං පතිට්ඨිතං. හීන ධාතුවේ තමයි විඥානීය පිහිටියේ. හීන ධාතුයා චේතනා පතිට්ඨිතා. හීන ධාතුවේ තමයි චේතනාව පිහිටියේ. හීන ධාතුයා පත්තනා පතිට්ඨිතා. හීන ධාතුවේ තමයි ප්‍රාර්ථනාව පිහිටියේ. එවං කෝ ආයතින් පුනබ්භවබිනිබ්බති හෝති. ඔය ආකාරයට ආයමත් භවයක් හැදිලා උපදින්නේ කියනවා. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ භවය කියන වචනේ අපි මේ නිකම්ම නිකන් අහලා ඉවර කරලා ඉති එකක් නෙවෙයි. ඒ සම්පූර්ණ උපතක් සම්බන්ධින් සියලු දේ සකස් කරන්නේ භවය විසින්. භවය ඇති කල්ලි තමයි ඉපදීමක් තිබෙන්නේ. එතකොට බලන්න එතන දැන් අපි ගත්තොත් ඒ දේශනාව තියෙනවා කම්මං කිත්තං. කර්මය තමයි ඔව් කෙත කුඹුර. විඥානං බීජං. විඥානේ තමයි පැලවෙන දේ බීජය. තණ්හා සිනේහ තණ්හාව තමයි වතුර. දැන් හිතන්න අපි පොළොවක වලක් හැරුවා. බීජයක් කී වලට දෑවා. පස් වලින් වැහුවා. දැන් පොළොව තියෙනවා බීජය තියෙනවා. දැන් පැලවෙන දෙයට අනිවාර්යයෙන්ම තව දෙයක් ඕනේ. වතුර දානවා, වතුර වක් කරනවා අපි. එතකොට මොකද වෙන්නේ? පොළොව තෙත් වෙනවා, බීජය තෙත් වෙනවා. අර වතුරෙන් තෙත්වන්නා වූ බීජය පෙඟෙනවා. පෙඟුණට පස්සේ අර වතුරෙන් තෙත්වන්නා වූ පොළොවේ පසක් තෙමෙනවා, පෙඟෙනවා. එතකොට මේ පෙඟිච්ච දෙකක් මොකෙන්ද පෙඟුනේ? වතුරෙන්. ඊට පස්සේ අර බීජය ටික ටික පෙඟුණු බීජය ටික ටික අර පොළොවට මුල් අදිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ මුල් ඔස්සේ පෘථිවි සාරය ඇදලා ගන්නවා අර තෙත නිසා. ඊට පස්සේ බීජය වැඩෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදියයි අපේ ජීවිතත් මේ විදිය. අවිජ්ජා නීවරණානම් අවිද්‍යාවෙන් වැහිලා ඉන්නේ අපි සම්පූර්ණයෙන්ම. අවිද්‍යාවෙන් ඇවිල්ලා සුළුපටි වැහිලා නෙමෙයි මේ. බිත්තර කටුවක් වගේ. දැන් බිත්තරේ එළියට ආව කොටසක් නැහැනේ. බිත්තරේ සම්පූර්ණයෙන්ම කවර වෙලා නැණේ තියෙන්නේ කටුවෙන්. දැන් බිත්තරේ ඇතුලේ තියෙන්නේ ගොරෝසු දෙයක් නෙමෙයි. ඔව් ජෙලි වගේ දෙයක් තියෙනවා. එතකොට ඒ ඇතුලේ තියෙන මේ මොලොක් දෙයට පුළුවන්ද කටුව විඳගෙන එළියට එන්න? බෑ. එතකොට බිත්තර කටුව විඳගෙන එළියට එන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඒ බිත්තරේ රක්කවන්න ඕනේ. ඒ බිත්තරේ රක්කවනකොට ඒ බිත්තරේ උණුසුම් කර කර ඒ බිත්තරේ කිකිලි රකින්න. රකින්නකොට බිත්තරේ ඇතුලේ මොකද වෙන්නේ? අර ජෙලි වගේ තියෙන එකෙන් ටික ටික සතා හැදෙනවා. අන්තිමේදී සතා හොඳට අර බිත්තරේ ඇතුළෙම මෝරනවා. මෝරුවාට පස්සේ අවස්ථාවක් එනවා තව දුරටත් බිත්තරේ ඇතුළේ සිටින්න බැරි. එතකොට මේ සතා මේ කට්ට බිඳගෙන එළියට එනවා. ඒ වගේ තමයි අපි අවබෝධය. එතකොට අපි සම්මත විදර්ශනා තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ප්‍රගුණ කිරීම කරගෙන කරගෙන කරගෙන යද්දී තව දුරටත් අවිද්‍යාවට ඉඩක් නැතු වෙනවා. එදාට අවිද්‍යාව විඳගෙන විද්‍යාව පහළ වෙනවා. අන්න එහෙමයි මේක වෙන්නේ. එතකොට අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්වෙන්ගේ ජීවිත තුළ තමයි හීන ධාතුව, කාම ධාතුවේ විඥානයේ පිහිටියාම, පැතුම පිහිටියාම, චේතනාව පිහිටියාම සකස් වෙනවා විපාක පිණිස කර්ම විපාක. එතකොට විපාක විඳින්න කර්ම සකස් වෙනවා. මනුස්ස ලෝකී පාක් විදින්න කර්ම සකස් වෙලා තිබ්බා. එතකොට කාම භවයේ නිමිද අපි උපන්නේ. කාම භවයේ උපන්නේ. සමහරුන්ගේ විපාක විදින්න කර්ම සකස් වෙනවා අරූප ලෝකේ. අරූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වුණාම අරූප භවයක් හට ගන්නවා. එතකොට උපදින්නේ කොහේද? අරූප ලෝකේ. රූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වුණාම උපදින්නේ කොහේද? රූප ලෝකේ. එහෙනම් අපිට පේනවා උපදින්නේ කුමකට අනුවද? භවයට අනුව. භවයේ හේතුයෙන් උපදින්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ මේ निराවුල් කරන දේවල් අපි හරියට පැහැදිලිව තේරුම් ගත්ත දවසට තමයි අපි අවබෝධ කරන්නේ. දැන් මේ භවය නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. හේතුන්ගෙන් හටගත් එකක්ද හේතුන්ගෙන් තොරව හටගත් එකක්ද? හේතුන්ගෙන් හටගත් එකක්. මොකද්ද මේ භවය හටගන්න හේතු වෙච්ච කාරණාව? උපාදාන පච්චයා බව. උපාදානී කෝසති බවෝති. උපාදාන ඇති කල්ලි භවයේ ඇත. උපාදාන හේතුවෙන් භවයේ උපදී. මොකද්ද උපාදාන? ඔව්. උපාදාන කීයක් තියෙනවද? හතරක් තියෙනවා. මොනවද ඒ? කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. කාම උපාදාන කිව්වේ කාමයට ඇති බැඳීම. මේ බැඳීම කියන්නේ මේ සූලුපටු එකක් නෙවෙයි. මේක හිර වෙලා ගැට ගැහිලා මේ සම්පූර්ණ මේකටම ඇදිලා ගිහිල්ලා ඇලිලා ඉන්නේ කාමෙට. මොකද්ද මෙතන කාමය කියන්නේ? ඉට්ඨා කන්තා මනාපා පීරූපා කාමූපසංගිතා රජනීය චක්කුවිඤ්ඤය රූපා. එහෙන් දකින රූප තියෙනවා ඉෂ්ඨකාන්ත මනාප කාමෝපසංගිත ප්‍රිය ස්වરૂප ඇති කෙලෙස් හට ගන්න. ආනී රූපයට තමයි ආ බැඳින්නේ. දැන් අපි ගම්මු ඒවට තමයි අපි හිත ආස කරන්නේ. ආස කරන දෙයට තමයි හිත බැඳිලා යන්නේ. එතකොට ඒ වගේ ප්‍රියමනාප ශබ්දවලට බැඳිලා යනවා. ප්‍රියමනාප සුවඳට බැඳිලා යනවා. ප්‍රියමනාප රසයට බැඳිලා යනවා. ප්‍රියමනාප ස්පර්ශයට බැඳිලා යනවා. කාම උපාදාන, ditthi උපාදාන, දෘෂ්ටි වලට බැඳිලා යනවා. සීලබ්බත උපාදාන, සීල වරත වලට බැඳිලා යනවා. අත්වාද උපාදාන, මමය මාගේය, මාගේ ආත්මය කියන හැඟීමට බැඳිලා යනවා. කාම උපාදාන ප්‍රහාණය වෙනවා අනාගාමි වීමේදී. ditthi upadana sīlabbata upadana prahāṇī vena sūtāpanna vīmēdi attavāda upadana prahāṇī vena arahatvēdi etoṭa upadana hataram niruddha unot upadana nirodha bava nirodu upadana niruddana bavayak næ bavaya niruddai bavaya niruddana upadinna sakas vena diyak næ ne upatak karayanna diyak næ upatak karayanna diyak nættan jaramarana kohida næ ne etoṭa me nisa අපි හොඳට මේක අවබෝධ කරගන්න ඕනේ. මේක තමයි මේක සිද්ධ වෙන රටාව කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන උපාදාන ඉබේ හටගන්නේ නැහැ. ඒකත් අනිත්‍ය වූ දෙයක්. හේතු නිසා හටගන්න දෙයක්. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන දෙයක්. මොකක්ද උපාදාන හට ගැනීමෙහි හේතුව? තණ්හාව, ආශාව. ඇහින් රූප දකිනවා, රූප කෙරෙහි ආසාව ඇති වෙනවා. කණින් ශබ්ද අහනකොට ශබ්ද කෙරෙහි ආසාව ඇති වෙනවා. නාසයෙන් ආග්‍රහණය කරනකොට ඒ කෙරෙහි ආසාව ඇති වෙනවා. දිවෙන් රස විඳිනකොට ඒ කෙරෙහි ආසාව ඇති වෙනවා. කයෙන් පහස ලබද්දී ඒ කෙරෙහි ආසාව ඇති වෙනවා. මනසින් අරමුණු හිතද්දී ඒ කෙරෙහි. දැන් ඕන්න අපි පාර යනවා කියමු. පාර යනකොට ලස්සන කෙනෙක් ඉස්සරහට එනවා. දැන් අපි හිතන මේ ගහක් ගලක් දැක්කා වගේද? නෑ, එයා දැක්ක ගමන් අපේ හිතට එන්නේ මොකද්ද? ශා ලස්සන. ඔන්න හිතට එනවා. දැන් අපිට සීයේ නෑ. ඔන්න අපි දැන් අපි දකින්නේ මොකද්ද යාගේ? ලස්සන. දැන් අපිට ගහ ගල දැකක අපි මෙහෙම යනවද? නෑ. අපි දැක්කේ මොකින්ද? ඇස් දෙකින් දැක්කේ. ඇස් දෙකින් දැකපු රූපේට ආසාවක් ඇති වෙනවා. ඒකවල රූපය අරමුණු වුණේ මොකේටද? ඇස් දෙකට. ඇස් දෙක ඔස්සේ තමයි අපි මේ රූපය අරමුණු කරගත්තේ. දැන් අපි කෙලින් බලාගෙන ඉද්දී මේ පුද්ගලයා හරි කවුරු හරි කෙනෙක් හම්බ වුණා ඉස්සරහට. දැක්කා. ඊට පස්සේ දැන් අපි යනවා. දැන් අපි යන්නේ ඒක නැවතුණා. දැන් අර අපෙන් පහු කරගෙන යනවා. දැන් අපි ඔළුවට මොකද වෙන්නේ? අපි ඔළුව හැරිනවා. ඇයි? ඇස් තියෙන පැත්තේනේ ඔළුව. එතකොට ඇස් දෙකනේ අපි හරවන්නේ මේ. හරවනකොට ඔළුව හැරිනවා. එහෙම නේද වෙන්නේ? ආ. දැන් ඇස් දෙක මෙහෙම හරවනවා අපි. හරවනකොට ඔළුවත් හැරිනවා. ඇයි අපි ඇස් දෙක හරවන්නේ? අර අරමුණ ඇහැට ඕනේ. අර අරමුණ ඇහැට ඕනේ නිසා. ඊට පස්සේ අපි බලනවා. කවුරැවිලා හොල්ලනෝ යාව. දන්නේ නැහැ යා. ඇයි? වසක වෙලා ආන්ගේ වගේ තණ්හාව. මිහිරි ශබ්ද ඇහෙනවා අපිට. මිහිරි ශබ්ද ඇහෙන්න මොකද වෙන්නේ? කනට තමයි සද්ද ඇහෙන්නේ. දැන් ඔළුව හරවනවා වගේ අපි ඊට පස්සේ මොකද කරන්නේ? කන තියෙන කන හරවනවා සද්දෙට. වෙන්නේ නැද්ද මේක? සුවඳ දැනෙනවා නාහයට. නාහය අරගෙන අපි යනවා කිට්ටු කරනවා. වෙන්නේ නැද්ද මේක? ඒ අරමුණ ගන්න ඒක වෙන්නේ. එතකොට අපිට ප්‍රණීත කෑමක් පේනවා. අපිට සල්ලි නැත්තත් බලාගෙන ඉඳලා කෙලහරි ගිලිනවා. වෙන්නේ නැද්ද මෙව්වා? වෙනවනේ ඒවා. මේ වගේ අපි අහෙන් දකින රූපෙට හිත ඇදිලා යනවා. කනෙන් අහන ශබ්දයට සිත ඇදිලා යනවා. නාසයට දැනෙන ගඳ සුවඳට සිත ඇදිලා යනවා. දිවට දැනෙන රසයට සිත ඇදිලා යනවා. කයට දැනෙන පහසට හිත ඇදිලා යනවා. මනසට සිතින අරමුණු වලට ඇදිලා යනවා. මේකෙන් ගැලවෙන එක අමාරු නිසා තමයි බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරද්දී මාර්ය ඇවිදilla කිව්වනේ. ගැලවෙන්න හදන්න එපා කිව්වා. ලේසි පුතේකට මේකෙන් ගැලවෙන්න බෑ කිව්වා. මේ දුෂ්කර ක්‍රියා කරන එක නවත්තන්න කිව්වා. පින් කරගෙන යන්න කිව්වා. මේකෙන් ගැලවෙනවා කියන එක ලේසි පුතේකට කරන්න බෑ කිව්වා. බලන්න එතකොට මේක කොච්චර බුදු කෙනෙක් පහල වෙලා මේක පෙන්වන තුරු ගැලවෙන්න බෑ. උන්වහන්සේට තිබුණ අසාමාන්‍ය වීරියක්. උන්වහන්සේ දුන්න හොඳ උත්තරයක් දුන්නා. හොඳ සැරට ලුණියඹුල් ඇති උත්තරයක් දුන්නා. මොකද දීපු උත්තරේ? මාරය. මේ බලාපන් කිව්වා මේ ශාරීරියේ පිසදාගෙන හැමන හුළඟ. මාගේ වීරිය කොතරම් බලවත්ද යත් මේ ශාරීරියේ පිසදාගෙන හමන හුලඟට පුළුවන් අර ගලන බස්නා නදී ජලකඳ වියලව හරින්නේ කොහොම වීරියක්ද? එහෙම වීරියකින් මේක අවබෝධ කළේ. දැන් අපිට හිතෙන්නේ නැහැ ඒක. දැන් සමහර කියනවා යන්න හොඳ නැහැ වැඩි භවනා වැඩසටහන් වලට තණ්හාව නැතුයයි. මේ හිතේ මේ එකපාර දෙපාර ගිල්ල වාඩි වෙලා ඇස් වහගෙන ඉන්නකොට ඔක්කොම වේවිලා යයි කියලා තණ්හාව. එහෙම වෙන්නේ නැහැ. මේකේ ස්වභාවය එක එක හරි গুপ্তයි මේ හිතේ ස්වභාවය. මේ තෘෂ්ණා වැඩ කරන ආකාරයේ හරි මායාකාරී. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලටම ඇවිල්ලා තමයි මේක අල්ල ගන්න තියෙන්නේ. ඒක ඉස්සෙල්ලාම අපි කරන්නේ මේ සලස් මෙහෙම දෙයක් තමයි මේ ජීවිතය ඇතුලේ සිද්ධ වෙන්නේ කියලා. හොඳට විමසීමස බලන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් ප්‍රඥාවන්තෙක් විතරක් කරන එකක්. සත්පුරුෂයෙක් විතරක් කරන එකක්. කෘතගුණ දන්නා කෙනෙකුට විතරක් අවෝදී පිහිටනවා. ඒකයි මේ විශේෂත්වයේ තියෙන්නේ. එතකොට මේ තෘෂ්ණාව කියන්නේ පින්වත්නි අනිත්‍ය දෙයක්. නිත්‍ය එකක් නෙවෙයි. හේතු නිසා හටගන්න එකක්, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන දෙයක්. හටගත් දේවල් තියෙන ස්වාභාවික ලක්ෂණයක ඒක. ඒ මොකද හට aran තියෙන යම් යම් හේතුන්ගෙන් නිරුද්ධ වී යන්නේ ඒ හේතුන් නිරුද්ධ වීමෙන්. ඒක තමයි ඒකේ තියෙන ස්වාභාවික නියාමය. එතකොට මේ තෘෂ්ණාව හේතු නිසා හටගත්තේ. කුමක්ද තෘෂ්ණාව හටගන්න හේතු උනේ? විඳීම. විඳීම. මොකද බුද්ධ දේශනාවේ තියෙන වේදනායකෝ සති තණ්හා හෝති. විඳීමක් තිබෙන නිසායි තණ්හාව තිබෙන්නේ. වේදනාපච්චය තණ්හා. විඳීම ඇති කල්ලි තණ්හාව ඇත. මොකද හේතුව මේකේ අපි වේදනාව කියන වචනේ නෙමෙයි තේරුම් ගන්න ඕනේ විඳීම කියලා. ඒ වේදනාව කියන වචනේ අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ඔව් එක් පීඩාවට දුකට අපි කියන මේ කොන්දි වේදනයි මගේ. බඩේ වේදනාවක් තියෙනවා. මට හරි හිතට වේදනයි. මේ එක්කම කියන්නේ මොකද්ද මේ? ඔව් දුක අමාරු පීඩාව කියන්නේ. මෙතන වේදනාව කියන්නේ විඳිනවා. ඒකත් විඳීමක් තමයි. නමුත් මෙතන විඳීම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඔව් සැප වේවා දුක් වේවා මධ්‍යස්ත වේවා තියෙන විඳීම. ඒ විඳීම බුදුරජාණන් වහන්සේ තෝරා දීපු හැටියටම මතක තියාගන්න ඕන. උන්වහන්සේ විඳීම විස්තර කළේ ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, කනේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, කයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම. ওই විදිහට අපි මතක තියාගන්න ඕනේ උක. එතකොට අපිට තේරෙනවා විඳීම කියන එකට විඳීම ගැන ඒ කියන්නේ විඳීම ගැන සම්පූර්ණ තේරුම් ගැනීමක් අපි ගන්නවා නම් අන්න ඒ විදිහට මතක තියාගත්තොත් විතරයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. විඳීම කියන්නේ රිදීම තමන නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විඳීම නිත්‍ය දෙයක් හැටියටද අනිත්‍ය දෙයක් හැටියටද? අනිත්‍ය වූ විඳින දෙයට තමයි අපි මේ අවබෝධය නැති නිසා ආසාවෙන්. අය ඔබට මතකද භවයේ විස්තර කරන තැන කිව්වා අවිද්‍යාව අවිද්‍යාවෙන් මතක නැහැනේ. ඒක මතක කරගන්න. අවිද්‍යාවෙන් වැසුණු. තණ්හාවෙන් එහෙනම් දැන් මේ වැඩපිළිවිල යන්නේ අවිද්‍යාවෙන් වැහිච්ච වැඩපිළිවිල. අවිද්‍යාවෙන් මේක සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ. ඒ නිසා තමයි තණ්හාවෙන් බැඳුනේ. අවිද්‍යාව සහගතව තමයි අපි විඳින්නේ. එතකොට මොකද වෙන්නේ? විඳින දේ ගැන මොකද අවබෝධයක් නැහැ නේද? ඉතින් මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. ආසාව ඇති වෙන මොකද වෙන්නේ? ඒකට බැඳිලා යනවා. බැඳුණු ගිය සිටින් ක්‍රියා කරනකට විඥානී පැලවෙනවා උපතක් කරා යන්නේ. ඕක තමයි වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපට මනාවකට පැහැදිලි කරලා දෙනවා. මේ විඳීම තමයි ඇලීමට හේතුව. හොඳට බලන්න හිතලා විඳනයක් නැත්තම් දෙක ආසාවක් හටගන්නේ. ආසාවක් හටගන්නේම විඳනයක් ඇති දේ ගැනමයි. ඊළඟට මේ විඳනේ ඉබේ හටගත් එකක්ද? නෑ. නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. කුමක් නිසාද විඳනේ හටගත්තේ? ස්පර්ශය නිසා. ස්පර්ශය කිව්වේ ස්පර්ශේ හය ආකාරයි. මොකද්ද හය ආකාරයේ ස්පර්ශය? ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. ස්පර්ශයකදී කරුණු කීයක් එකතු වෙලාද තියෙන්නේ? කරුණු තුනක් එකතු වෙලා. ඇහි ස්පර්ශයෙන් නිකන් එකක් නෙමෙයි. ඇහැයි රූපයයි විඥානයයි එකතු වීම. කනේ ස්පර්ශය කියන්නේ කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම. නාසයේ ස්පර්ශේ නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වීම. දිවේ ස්පර්ශේ දිවයි රසයයි විඥානයයි එකතු වීම. කයේ ස්පර්ශේ කයයි පහසයි විඥානයයි එකතු වීම. මනසේ ස්පර්ශේ මනසයි අරමුණුයි විඥානයේ එකතු වීම. මේක තමයි අපේ ජීවිතය තුළ නිරන්තරයෙන්ම සිද්ධ වෙවි තියෙන දේ. එහෙන් රූපයක් බලනකොට මේවා එකතු වෙලා. කණින් ශබ්දයක් අහනකොට ඒව එකතු වෙලා. නාසින් ආග්‍රහණය කරනකොට ඒව එකතු වෙලා. දිවෙන් රස විඳිනකොට ඒව එකතු වෙලා. කයින් පහස ලබද්දී එකතු වෙලා. මනසින් අරමුණු විඳිද්දී එකතු වෙලා. එකතු වෙලා කියන්නේ විද්‍යා පහල් කරගෙන නෙවෙයි. අවිද්‍යා සහගතව. එකතු වුණාට පස්සේ විඳිනවා. විඳින දෙයට අහු වුණා. අහු වෙනවා ඉතින්. එතකොට දැන් අපි මෙහෙම දෙයක් අපේ ජීවිතය තුළ සිද්ධ වෙනවා කියන අවබෝධයම කොච්චර වටිනවද? මොකද කවදා හරි දවසක අපේ ජීවිතය අපි සසරෙන් ඈතර වෙනවා නම් ඈතර වෙන්නේ නොදන්නා නොදක්නා ජීවිතයක් තුළින්ද දන්නා දක්නා ජීවිතයක් තුළින්ද? ආන්න ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ ස්පර්ශය ඉබේ හටගත් එකක් නෙමෙයි. මේ ස්පර්ශය අනිත්‍යයි. හේතු නිසා හටගත්. මොකද ස්පර්ශයට හේතුව? ඔව් ආයතනයි. සලායතන පත්‍ය පස්සෝ. ආයතනයි කිව්වේ ඇස, කන, නාසය, දිව, කය, මනස. දැන් මං කියන්නම් ඔබට මේක තේරුම් ගන්න තව ටිකක්. අපි ගමු ඇහැ. ඔන්න ඇහැ. මොකක් හරි වෙලා අපි ඇහැ අන්ද වුණා. අන්ද වුණා කියමු. ඇහැ. අන්ද වුණාට පස්සේ ඇහැ පේන්නේ නැහැ. දැන් එතකොට ඇහැ නැහැ. අන්ද වුණා කියන්නේ ඇහක් නැහැ. එතකොට ඇහැ නැත්තම් රූප ඇහැට ගෝචර වෙනවාද? නැහැ. ඇහැට රූප ගෝචර වෙන්නේ නැත්තම් ඇහි විඥානි හට ගන්නවාද? නැහැ. ඇහැට රූප ගෝචර වෙන්නේ නැත්නම් ඇහි විඥානය හටගත්තේ නැත්නම් ඇහි රූපයයි විඥානය එකතු වීමක් වෙනවද? නැහැ. එහෙනම් අපිට පේනවා ඇහැ හොඳට තියෙන්න ඕනි. සජීවී ඇහැක් තියෙන්න ඕනි. ඒකයි මේ ආයතන කියන්නේ. ඊට කන. කනත් එහෙමයි. දැන් මොකක් හරි අනතුරක් වෙලා කනට කන බිහිරි වුණා. ඊරසෙන් දැන් කන තිබුණට සජීවී කනක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ශබ්දේ කනේ වැදුනට සජීවී කනක් නැත්තම් මනසත් එක්ක කනේ සම්බන්ධේ පවත්වන්න ක්‍රමයක් නැහැ. කනේ විඥානය හටගන්නේ නැහැ. කනේ ශබ්දේ විඥානේ එකතු වෙන්නේ නැහැ. එහෙනම් අපිට මේකේ හොඳට පේනවා ස්පර්ශය හටගන්නේ ආයතන නිසාමයි. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන හය නිසාමයි ස්පර්ශය ඇතිවන්නේ. මේ ආයතන හයෙන්මයි ස්පර්ශය ඇතිවන්නේ. දැන් මේ ආයතන හයෙන් අපිට ඉපදුනාම ලැබුණේ ඇහැ, කන, නාසය, දිව, කය, මන. ආයතන හය ලැබුණේ. ලැබිලා ඕනේ ඉපදිලා පොඩි කාලේ අපි මොකද කළේ? තේරෙන්නේ නැති කාලේ අපි ළඟ පොඩි කාලෙම අපි විනෝද වෙන්නේ මොන වෙයින්ද? චූටිම කාලේ චූ කළා. චූතල්ලනෝ එහෙම කළ නැද්ද? ඔය කවුරුත් කරලා තියෙනවා. එහෙම තමයි මින් පොඩි පොඩි කාලේ සතුටක් ලැබුවේ. බුදු බලන්න බුදුරජාණන් වහන්සේ කොහේද මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන කරුණ මේ කියන්නේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මෙයා ටික ටික ලොකු වෙනකොට චූතල්ලි නවත්තනවා. ඊට පස්සේ සෙල්ලම් බඩු හොයනවා. සෙල්ලම් කරත් සෙල්ලම් හුලම් පෙති සෙල්ලම් ගොන්නු සෙල්ලම් බඩු හොයනවා. ආයේ සෙල්ලම් බඩු හොයන කාලේ ටික ටික යාගෙන් ආයින් වෙලා මියා මහත දෙහිත වෙලා එනකොට මොනවද හොයන්නේ මියා? ඇසෙන් දකින්නා වූ ප්‍රියමනාප රූප හොයනවා. කනෙන් අසන්නා වූ ප්‍රියමනාප ශබ්ද හොයනවා. නාසීර දැනින්නා වූ ප්‍රියමනාප සුවඳ හොයනවා. දිවර දැනින්නා වූ ප්‍රියමනාප රස හොයනවා. කයට දැනෙන්නා වූ ප්‍රියමනාප පහස වෙන ආන්න හොයාගෙන යනවා. වෙන්නේද මේක? හරිම ලස්සනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඊට පස්සේ ආයෙකට තමයි අහුවෙලා ජීවත් වෙන්නේ. ඊට පස්සේ ආයෙකට මූසපත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන එක්කෙනා එතන හිටියා ධර්මයේ අහන්න අහන්න යා සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්නවා. ඇහැ කන නාසය දිවකය මනස තමයි ස්පර්ශයට හේතුව. එදකොට මේ ස්පර්ශය අනිත්‍යයි. ඇහැ කන නාසය දිවකය මනස හටගනිද්දී ස්පර්ශය හටගන්නවා. ඇහැ කන නාසය දිවකය මනස ඇති කල්ලි ස්පර්ශය ඇති වෙනවා. ඇහැ කන නාසය දිවකය මනස නිරුද්ධ වෙද්දී ස්පර්ශය නිරුද්ධ වෙනවා. එහෙනම් බලන්න මේ අනිත්‍ය එක තියෙන අපිට විශේෂයෙන්ම හේතු මේ අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි මේ අනිත්‍ය ධර්මතාවයේ තියෙන ස්වභාවය. ඒ තමයි හේතු සකස් වෙනකොට හට ගන්නා වූ ස්වභාවයෙන් යුක්තයි. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වන්නා වූ ස්වභාවයෙන් යුක්තයි. යං කිංචි සමුදේ ධම්ම යම් කිසි දෙයක් හට ගන්නා වූ ස්වභාවයෙන් යුක්තයිද සබ්බන්තං නිරෝධ ධම්මං ඒ සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඔන්න උතන්ට එන්න ඕනේ. නමුත් බොහෝ දෙනෙකුට වෙන්නේ ඒක නෙමෙයි. විඥානවල පැටලෙනවා, සංස්කාරවල පැටලි ඉතින් ඉන්නවා. අවබෝධය කරගන්නේ නැහැ. අපි ඉලක්කේ තියෙන්න ඕනේ අන්න එතනට එන්නයි. මොකද්ද? යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධම්. ඒක තමයි ධම්මචක්කු. ධම්මස කියන්නේ ඒක. එතනට යන්න තියෙන්නේ. එතනට එන්නේ නැතුව සමහරු පැටලෙනවා. පැටලිලා නැහැ. පටිසෝම්පාදි හොව නෙමෙයි. අපි මීටරල විශේෂ දේවල් දන්නවා. කියලා ඔන්න පැටලිලා කියනවා. ඔන්න පැටලිනවා. සංස්කාර පැටලව ගන්නවා. විඥානෙ පැටලව ගන්නවා. නාම රූප පැටලව ගන්නවා. පැටලිල්ල තුල විතරයි හැබැයි. අර මං කියපු තැනට එන්නේ. මොකද්ද ඒ තැන? ඔව් මේකේ ස්වභාවය තමයි හේතු සකස් වෙනකොට සකස් වී යන ස්වභාවයෙන් යුක්තයි. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේ ධම්මට්ඨිති ධම්ම නියාමතා. මේක තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. එතනට එනකොට තමයි මේ ශ්‍රාවකයා ප්‍රඥා සම්පන්න වෙන්නේ. ප්‍රඥා සම්පන්න ශ්‍රාවකෙක් වීමනේ අපිට මේකේ තියෙන අපිට තියෙන ඉලක්කය. එතනින් අපි යන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ ආයතන හය තියෙන්නේ කුමක් ඇති කල්ලිද? නාම රූප ඇති කල්ලි ආයතන හය ඇත. නාම රූප හේතුවෙන් ආයතන හය අට ආරම්භ තියෙන්නේ. මොනවද නාම රූප? වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර. මේවා මොනවද? නාම. දැන් බලන්න විඳීම, හඳුනා ගැනීම. විඳීම කිව්වේ වේදනා. හඳුනා ගැනීමයි කිව්වේ සංඥා. චේතනා කිව්වේ කර්මය. මේ තුනම තියෙන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? ඔන්න හතර වෙනි ස්පර්ශයම ඒකයි. මේ තුනම තියෙන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යෙන් නිසා. ස්පර්ශයේ යම් තැනකද එතන විඥානි නැද්ද? විඥානින් තුර ස්පර්ශයක් කොහේද? විඥානේ තියෙනවා. ඒතර මේ හතරම ක්‍රියාකාරීත්වයට හේතුව මානසිකාරේ. මනස කියන දේ මේවැයි ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මියා මුකුත් හැදෙන්නේ. බලන්න මේකට උදාහරණේ හරි ලස්සනයි. මේ හැම කාරණයකටම පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොහෝම ලස්සන කරුණු තියෙනවා. උන්නාබ කියන බ්‍රාහ්මණයා ඇවිදින් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි මේ වෙන්වෙන් ගෝචර විෂය ඇති. වෙන්වෙන් ගෝචර විෂය අනුභව කරන. ඒකේ තේරුම ඇහෙන් කරන්නේ දැකීමේ කෘත්‍යය. දැකීම විතරනේ ඇහෙට කරන්න පුළුවන්. එතකොට ඇහැට ආවේනික දේ තමයි දැකීම. කනට කරන්න පුළුවන් ඇසීම. කනට ආවේනික දේ තමයි ඇසීමේ කෘත්‍යය. නාසයට කරන්න පුළුවන් ගඳ සූඳ දැනීම. දිවට කරන්න පුළුවන් රස දැනීම. කයට කරන්න පුළුවන්. එතකොට මේ එකිනෙකට වෙන් වූ දේවල් තමයි මේ එකිනෙකට සිද්ධ වෙන්නේ නේ. එතකොට මේ වෙන්වෙන් වශයෙන් ගෝචර විෂය ලබන මේ ඇසකද නාසයේ දිව කය මේ හයට තියෙන පිළිසරණ මොකද්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්න මේ හයට තියෙන පිළිසරණ මනස. අන්න බලන්න. මනස පිළිසරණ. ඇහෙන් රූප දැක්කම හිතේ මතක හිටින්නේ ඒකනේ. කනෙන් ශබ්ද ඇහුවම හිතේ මතක හිටින්නේ ඒකයි. මනස පිළිසරණ. ඉතින් මනස පිළිසරණ වෙච්ච මානසිකාර ප්‍රත්‍යයෙන් තමයි මේවා තියෙන්නේ. මනසට පිළිසරණ මොකද්ද? සිහිය. සිහිය නැත්තම් ඉවරයි. අපි මේ කෙරුවාවල් ඔක්කොම තියෙන්නේ සිහිය තියෙනකන්. ධර්මයේ බලන්න ධර්මයේ කියන්නේ සිහියම පිහිටවන්න, සිහියම දියුණු කරන්න, සිහියම වඩන්න. බලන්න මනසට පිළිසරණ දියුණු කරන හැටි කොච්චර වටිනවද. ඉතින් මේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර නාම ඒවට කියන්නේ නාම. රූපේ කිව්වේ සතර මහා භූතත් මහා භූතයන්ගෙන් හටගත්තු දේවලුත්. මේ දෙකේ සංකලනින් තමයි නාම රූප කියන මේ සංකලනින් තමයි ඇහැ කියන එක. ඔව් ඇහැ කියන එක පටිච්චසමුප්පාදේ සකස් වෙන ආකාරයේ ඇහැ හැදෙන්නේ. ඒ නාම රූප සංකලණයෙන් තමයි පටිච්ච සමුප්පාදයේ සකස් වෙන ආකාරයේ කණක් හැදෙන්නේ. ඒ නාම රූපයන්ගේ හේතුවෙන් තමයි පටිච්ච සමුප්පාදයේ සකස් වෙන ආකාරයේ නාසයක් හැදෙන්නේ. දැන් මේ ධර්මයේ තුල මේ පටිච්ච සමුප්පාදයේ හැදෙනවා නේ. පටිච්ච සමුප්පාදයේ කියන්නේ මේ හේතුඵල ධර්මතාවය හැදි යනවා. මේ හැදෙන දේවල් ඔක්කොම අනිත්‍ය දේවල් නේද? ඒතර ඒව හැදින්නේ මේ හේතුඵල ධර්මතාවයේ තුලින්. ඒකට කියන්නේ පටිච්ච සමුප්පන්න. මොකක්ද ඒකට කියන්නේ? ඒතර ඇහැ කියන්නේ පටිච්ච සමුප්පන්න. පටිච්ච සමුප්පාදයෙන් හටගත් දෙයක්. ඒතර පටිච්ච සමුප්පාදයෙන් හටගන්න දේවල් ඔක්කොම හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල්. ඒතර පටිච්ච සමුප්පන්න දේක තියෙන ලක්ෂණිය මොනවාද? අනිත්‍ය දෙයක්. එතකොට නාම රූප කියන්නේ පටිච්ච සමුප්පන්න දෙයක්. ඒකියේ පටිච්ච සමුප්පාදයෙන් හේතු ප්‍රත්‍ය ධර්මතාවෙන් හැදිච්ච දෙයක්. ඊට පස්සේ මේ නාම රූප එතකොට බලන්න ඇහැ නාම රූපයෙන් නම් හැදිලා තියෙන්නේ ඇහි නාම රූප තියෙනවා. කන නාම රූපයෙන් නම් හැදිලා තියෙන්නේ කනේ නාම රූප තියෙනවා. නාහේ දිවේ කයේ මනසේ නාම රූප තියෙනවා. මේ නාම රූපයන්ට හේතුව මොකක්ද? ඔව් විඥානේ කෝ සති නාම රූපං හෝති විඥාන පච්චය නාම රූපං විඥානේ ඇති කල්ලි නාම රූප ඇති. දැන් අපි දන්නවා අර ස්පර්ශය ගැන කතා කරන එකටත් විඥානේ එතන තියෙනවා. එතකොට දැන් බලමු හිතලා මං කිව්ව ඇහැ කන්ද වුණොත් ඊට පස්සේ අන්ද වුණාට පස්සේ එතන විඥානයක් හටගන්නේ නැත්තම් ස්පර්ශයක් උපදවන්න පුළුවන්ද? විදීමක් බෑ. සංඥා බෑ. චේතන මුකුත් බෑනි. එහෙනම් ඒ ඔක්කොටම හේතු වෙන්නේ ඇහැයි රූපයයි නිසා විඥානය හටගත්තුත් තමයි ඒ ඔක්කොම ඇති වෙන්නේ නාම රූප. මනසේ සම්බන්ධින් මුකුත් කරන්න බෑ. ඒකයි මේ විඥානය ගැන හැමතිස්සෙම හය ආකාර විඥානය. ඇහි විඥානය, කනේ විඥානය, නාසයේ විඥානය, දිවේ විඥානය, කයේ විඥානය, මනසේ විඥානය. මේ විඥානය කියන එක ගැන අපි මේ අහස පොළොව ගැටලන්න පැටලෙන්න ඕනේ. මේකේ තියෙන්නේ තේරුම් ගන්න තියෙන මේවා අනිත්‍ය වූ හේතු සකස් වෙනතුරු සකස් වෙන ස්වභාවයෙන් යුක්තයි. හේතු නිරුද්ධ වී ගිය තැන නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියන අවබෝධයේ තමයි මේක ඉලක්ක කරගන්න ඕනේ. ඔව් යංකින්ච සම්මුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒක තමයි ධම්ම ඇස. එතන තමයි අපි ඉලක්ක කරගන්න ඕනේ. ධම්මචක්කු. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේක සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාණය හටගන්නේ. සංස්කාරත ඇති කල්ලි විඥාණය තියෙනවා. කාය සංස්කාර, වාචී සංස්කාර, චිත්ත සංස්කාර. කාය සංස්කාර කිව්වේ ආස්වාස ප්‍රස්වාස. වාචී සංස්කාර කිව්වේ විතක්ක විචාර. චිත්ත සංස්කාර කිව්වේ සංඥා වේදනා. සමහර පටලෝ ගන්නවා මෙතන ඒක කියන්නේ නැත. මෙතන සංස්කාර කියන්නේ කර්මය ගැන. නමුත් පැහැදිලිම මේ විභංග සූත්‍රයේ පටිසම්පාදී මුල් සූත්‍ර ඔක්කොගෙම හරි ලස්සනට කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා විස්තර කරනවා. දැන් අපි ගමු අපි ආස්වාස ප්‍රස්වාස කරනවා. අපි කය ගැන අවබෝධයකින් ඉන්නේ. විද්‍යාව පහළවද කය ගැන? කායानुපස්සනාව සම්පූර්ණ වෙලාද? කායानुපස්සනාවේ මනාකොට සිත පිහිටලා සප්ත බුද්ධංග ධර්මයෙන් වැඩලා විඥා විමුක්ති පහළ වෙලාද? නෑ. අවිද්‍යාව සාගතව කය පවත්ත පවත්ත තමයි අපි මේ ආස්වාස ප්‍රසාර කරන්නේ. අවිද්‍යා සහගත නැද්ද එතකොට? අවිද්‍යා සහගතයි. අවිද්‍යා සහගත වචනේ පවත්ත පවත්ත තමයි විතක්ක ਵਿਚාර කරන්නේ අපි. අවිද්‍යා සහගත නැද්ද? අවිද්‍යා සහගත. අවිද්‍යා සහගතව තමයි අපි හිත පවත්වන්නේ. එතකොට මේ චිත්ත සංස්කාර සංඥා වේදනා සිතහා බෙදිලා තියෙනවා. එතකොට හඳුනා ගන්නාදී අවිද්‍යාව නැද්ද? විඳින දේ තුල අවිද්‍යාව නැද්ද? තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නකොට සංස්කාර විඥානේ අවිද්‍යා සාගතයි. එතනින්දලා දිගටම අවිද්‍යා සාගත වැඩ පිළිවෙල තියෙන්නේ. අපි කියමු කෙනෙක් කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන සතර සතිපට්ඨානයේ මනාකොට චිත පිහිටෙව්වා. අවිද්‍යාව පෝෂණය කරන වැඩේ දැන් නවත්තලා තියෙන්නේ. දැන් අවිද්‍යාව පෝෂණය වෙන්නේ නැහැ දැන්. කොහොමද සතර සතිපට්ඨානයේ මනාකොට සිත පිහිටෙව්වා. දැන් අවිද්‍යාව පෝෂණය වෙන්නේ පංච නිවරණන්නේ. දැන් සතර සතිපට්ඨානේ මනාකොට සිත පිහිටුවප ගමන් අවිද්‍යාව පෝෂණයම නවතිනවා. ඊට පස්සේ මොකද කරන්න යා? සප්ත බොජ්ජංග ධර්මයන් සති ධම්ම විචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා. මේ සප්ත බොජ්ජංග ධර්මයන් මනාකොට වඩනවා. වඩනකට වඩනකට මොකද වෙන්නේ? දුක නම් වාරි සත්‍ය පිරිසිඳ දකිනවා. දුක්ඛ සමුදය නම් වාරි සත්‍ය පිරිසිඳ ප්‍රහාණය කරනවා. දුක්ඛ නිරෝධේ නම් වාරි සත්‍ය සාක්ෂාත් කරනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නම් වාරි සත්‍ය සම්පූර්ණ කරනවා. එතකොට මොකද වෙන්නේ? අවිද්‍යාව බිඳගෙන විද්‍යාව පහළ වෙනවා. ආශ්‍රවයන් ෂේ වෙනවා. පටිච්ච සමුප්පාදයෙන් නිදහස් වෙනවා විමුක්ති. දුකෙන් නිදහස් වෙනවා. විද්‍යාව විමුක්ති ලබා ගත්තට පස්සේ අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නැත්තම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර මොකුත් තියනවද? දැන් රහතන් වහන්සේ වැඩ ඉන්නවා. රහතන් වහන්සේ හුස්ම ගන්නවා හෙලනවා නැද්ද? හුස්ම ගන්නවා හෙලනවා. කතා බස් කරන්නේ නැද්ද? කතා බස් කරනවා. හඳුනගන්නේ විඳින්නේ නැද්ද? හඳුනගන්නවා විඳිනවා. නමුත් පටිච්ච සමුප්පාදේ නැත. ඇයි ඒ පටිච්ච සමුප්පාදේ තියෙන්නේ කොහොමද? අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ඇතිවේ. සංස්කාර හේතුවෙන් විඥානය ඇතිවේ. විඥානය හේතුවෙන් නාම රූප ඇතිවේ. නාම රූප හේතුවෙන් ආයතන හය ඇතිවේ. ආ කියන්නේ ඊට ටික ස්පර්ශය ඇතිවේ. නේ නේ නේ නේ අවුලක් ඇහෙන්නේ මට. හැඩට කියන්නේ බලන්න. නැවති නැවති කියන්නේ මේ. එතකොට තමයි මේක ටික ටික හිතට යන්නේ. අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවේ. ආ. ඔව්. විඥාන හේතු කරගෙන නාම රූප ඇතිවේ. නාම රූප හේතු කරගෙන ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය හේතු කරගෙන විඳීම ඇතිවේ. විඳීම හේතු කරගෙන තණ්හාව ඇතිවේ. තණ්හාව හේතු කරගෙන උපාදාන ඇතිවේ. උපාදාන හේතු කරගෙන භවය ඇතිවේ. භවය හේතු කරගෙන ඉපදීම ඇතිවේ. ඉපදීම හේතු කරගෙන ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස සුසුම් වෙලීම හටගන්න. මේකට කියන්නේ වචනෙන් පුරුදු කිරීම. ධර්මී ඉගෙන ගන්න එක ක්‍රමයක්. එතකොට ජරා මරණ නැති වෙන්නේ කවුදටද? ඉපදීම නිරුද්ධ වෙච්ච දවසට. ඉපදීම නිරුද්ධ වෙන්නේ කවදද? භවය නිරුද්ධ වෙච්ච දවසට. භවය නිරුද්ධ වෙන්නේ කවද්ද? උපාදාන නිරුද්ධ වෙච්ච දවසට. ඇයි? යමක් හටගන්නකට හටගන්නා ස්වභාවයෙන් යුක්තදී යමක් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට උපාදාන නිරුද්ධ වෙන්නේ කවද්ද? තණ්හාව නිරුද්ධ වෙච්ච දවසට. තණ්හාව නිරුද්ධ වෙන්නේ කවදද? විඳීම නිරුද්ධ වෙච්ච දවසට. විඳීම නිරුද්ධ වෙන්නේ කවදද? ස්පර්ශය නිරුද්ධ වෙච්ච දවසට. ස්පර්ශය නිරුද්ධ වෙන්නේ කවද්ද? ආයතන හය නිරුද්ධ වෙච්ච දවසට. ආයතන හය නිරුද්ධ වෙන්නේ කවද්ද? නාම රූප නිරුද්ධ වෙච්ච දවසට. නාම රූප නිරුද්ධ වෙන්නේ කවද්ද? විඥානයේ නිරුද්ධ වෙච්ච දවසට. විඥාන නිරුද්ධ වෙන්නේ සංස්කාර නිරුද්ධ වෙච්ච දවසට. සංස්කාර නිරුද්ධ වෙන්නේ අවිද්‍යාව නිරුද්ධ වෙච්ච දවසට. ආන්න බලන්න රහතන් වහන්සේට පටිසම්පාදේ නිරුද්ධයි. අවිද්‍යාව නිරුද්ධ වෙච්ච දවසට. අවිජ්ජායත්තේ වාසේස විරාග නිරෝධා. අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ. ආ කියන්නේ ඊට ටික. නෑ හිමීට කියන්නේ. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ. නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වේ. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වේ. නාම රූප නිරුද්ධ වීමෙන් සලායතන නිරුද්ධ වේ. සලායතන නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වේ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වේ. විඳීම නිරුද්ධ වීමෙන් ඕ තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වේ. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්න සුසුම් හෙලීම් සියල්ල නිරුද්ධ වන්නේය. මේ ආකාරයට සියලු දුක් දුම්නස්වල නිරුද්ධ වීම සිද්ධ වෙනවා. එතකොට මෙතන මොකද්ද අපි අවබෝධ කරගන්න තියෙන්නේ? හේතුන් නිසා හටගන්නා වූ යමක් ඇද්ද? හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තය. එතකොට බලන්න පටිච්චසමුප්පාදයේ කවුරු හරි කෙනෙක් අර මුල් කොටස විතරක් අල්ලාල්ල දඟල දඟල හිටියොත් අවිද්‍යා පත්‍ය සංකාර කියන එක මේ Nirodhe ගැන කතා කරන්නේ නැතුව එයාට පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ආ පැටලි පැටලි ඉඳී විඥානය මොකක්ද? සංස්කාර මොකක්ද? භවය මොකක්ද කියකේ පැටලි පැටලි නම් ඉඳී යංකින්චි සම්මුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන තැනට යන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට දැන් ඔබට තේරෙනවද දැන් රාහතන් වහන්සේට පටිච්චසමුප්පාදේ නිරුද්ධයි. එහෙනම් ජරා මරණ ගැන අපි කතා කරන්න ඕනේ කුමක් ඇති කල්ලිද? උපතක් ඇති කල්ලි විතරයි. උපත ගැන කතා කරන්න ඕනේ භවයක් ඇති කල්ලි විතරයි. භවය ගැන කතා කරන්න ඕනේ එතකොට එහෙම බලද්දි අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙච්ච පටිච්චසමුප්පාද නිරුද්ධ වෙලා නම් රහතන් වහන්සේට මරණින් මතු ඇත නැත කතාවල් ගලපන්න පුළුවන්ද? එකක්වත් ගලපන්න බෑ. ඇයි? හේතුව යමකින් මනිනවද? මනින්න ඕනේ එකක්වත් එතන නෑ. ඇයි? අවිද්‍යාව නිරුද්ධ වුණාට පස්සේ මුළු පටිච්චසමුප්පාදේම නිරුද්ධයි. ඒකයි රහතන් වහන්සේගේ ස්වභාවය මනින්න බෑ කියන්නේ. ප්‍රමාණ කරන්න බෑ කියන්නේ. ඇයි? රහතන් වහන්සේ පිරිනම් පාන්නේ පරලෝදි නෙමෙයිනේ, මෙලෝදි පිරිනම් පාන්නේ. මැරිලා ඉවරලා මේ චුතිචිත ඇති වෙලා ප්‍රතිසන්දිචිත පහළ වෙලා පිරිනම් පානව නෙමෙයි, මෙලෝදීමයි පිරිනම් පාන්නේ. ඇයි? පෙන්වා දෙන්නේ පිරිනම් පාන හැටි. කොහොමද පිරිනම් පාන්නේ? කීනම් පුරාණම් පැරණි කර්මක්ෂේ වුණා නවං නත්ති සම්භවං, අලුත් කර්මයන්ගේ සම්භවයක් නැත. විරත් චිත්තා ආයතිකේ භවස්මින්, අනාගත කිසි භවයක් කෙරෙහි හිත ඇලීමක් නැත. තේ කීන බීජා, ඒ රහතන් වහන්සේලාගේ බීජය ක්ෂේ වෙලා, අන්න විඥානමති බීජය පැලවෙන්න බීජයක් නැහැ. අවිරුල්හි ඡන්ද, අවිරුල්ල කියන්නේ උදුරා දමා. මොනවා උදුරා දමලා තියෙන්නේ? තෘෂ්ණාව උදුරා දාලා තියෙන්නේ. නිබ්බන්ති ධීරා, ඒ ප්‍රඥාවන්ත රහතන් වහන්සේලා නිවි යනවා. යථා අයම් පදීපෝ, මේ පහන වගේ. කොයිතරම් සුන්දරද බලන්න, මේව අහන්න ලැබීම පවා. මොකද අපි මේව අහන්නවත් වාසනාවක් කීයෙන් කී දෙනාටද තියෙන්නේ? අහන්න ලැබීමත් මේක කොයිතරම් දුර්ලභයිද? ඒ නිසා මේ ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ එකම එක ආශ්චර්යය. ඒකාන්තයෙන්ම මේ බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තමයි මේ ලෝකයේ තිබෙන ආශ්චර්ය වූ අද්භූත වූ ධර්මය, එකම එක ධර්මය. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා තමයි මේ ලෝකේ ආශ්චර්ය වූ රහතන් වහන්සේලා. මේ අසිරිමත් තුනුරුවන් ලැබුණු වෙලාවේ මේ ධර්මය හොඳට අහලා චිත්ත ප්‍රසාදය ඇති කරගන්න ඕනේ. මේ ලෝකයේ කිසි දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට මගේ මේ ශ්‍රද්ධාවේ අල්ප මාත්‍රයක්වත් සලවන්න බෑ කියන අවබෝධය ඇතුවයි. ඒ නිසා මේ පින්වතුන් සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. සාදු සාදු සාදු.